الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين ومن سار على نهجهم إلى يوم الدين. أما بعد، أدميات الدين نسيهن أدو سمرتك وداغن تبه بمها بيفرون. السلام عليكم ورحمة الله وبركاته. আজ এই সেদিয়া দুয়াস্তা হোক আলগণ মেম বয়ান কফায়ানি ঈমান কামুগে রুকুনতা। আজ এক ঈমান কামুগে রুকুনতা হোক মাচ্চে দলিল কুরা বয়ান আয়াত কি তু কুরআন গে বহরি ওয়ার্দ বয়ান আসফা এগতুং আল্লাহ সুবহানাহু তাআলা গে আননি ওয়াহি বাসহুল এরা গে ওয়াহি কুরবানি লাইসাল বিররা আন তুওয়াল্লু উজুহাকুম ক্বিবালাল মাশরিক ওয়াল মাগরিব ولكن البر من آمن بالله واليوم الآخر والملائكة والكتاب والنبيين. الميات قال الله من وحيك ربني اگو تكبس هيوكم النوية أن تولوا وجوهكم قبل المشرق والمغرب تيباميهم مشرق فراتها مغرب فراتا كرمت لماكم ايك ذاتو قال نتي هيوكم مير عرقون من মাশরিক ফারাতান ওয়া মাগরিব ফারাতান আলওয়ানা মি কুরিমাতিলানি নামাযু কিবলায়া আল্লাহ মুহি কুরবানি ই দে ফারাতাক কুরিমাতিলু মাকুম মাগরিব ফারাতাক কুরিমাতিলিয়াস মাশরিক ফারাতাক কুরিমাতিলিয়াস এক জাতু গহে ওখামে নুয়ে এক কিবলায়া কুরিমাতিলু মাকি হাকিকাতু গ আল্লাহ সুবহানাহু ওয়া তাআলা গা আমর ফলক কিয়ামান গাতু কিবলায়া কুরিমাতিলু মাকি এই এক জাতু গহে ওখামে হুরি খামে নুয়ে গিয়ে এক জাতুগা এহেম বেগেন গিবলে ওড়নু মিহুং আসাব বেকালুং গে তেরেন গিবলে ওড়নু বাই বেকালুং এরদে গিবলে ওলিবাডা গতি এ বেকালুং না ওলিবাডা গে নামাজ কুরে কুরে বিয়ে বেকালুং এ বেকালুং না এই গিবলে কামাই ইয়াকিন ওয়া ফারাত হেদুম বে বেলির গিবলে ফরাগাস দিগে নামাজ কুরেই ফামিহিরি দেন আল্লাহ সুবহানাহু রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি সাল্লাম আরিহং এ বেকালুং আ সিবাহ কা দেন নেম আল্লাহ সুবহানাহু তাআলা কি দিগোন কে আইমি বাওলা বানি আইনামা তুয়াল্লু ফাসাম্মা ওয়াজহুল্লাহ তেবে আমি হুম এদিমা লেখা কুরিমাত লাগে নামাজ গুর কমে ফরাতে গেস আল্লাহ সুবহানাহু ওয়া তাআলা ওয়াজহ ফুলবে এবাহি আল্লাহ সুবহানাহু ওয়া তাআলা এ কুরিমাত লা ফরাতে গে এক জাত গনে হিও কামে লাভাফে আল্লাহ মে কোন লাইসাল বিররা আন তুওয়াল্লু উজুহাকুম ক্বিবালাল মাশরিক ওয়াল মাগরিব তাবামিহুম মাশরিক ফারাতারহা মাগরিব ফারাতারহা কুরিমাতিল মাকু ইগে জাতু গে বেসে ওকামে নুয়ে ওয়ালাকিনাল বিররা একামাকু হে ওকান্তাত তাওয়ানি কোন কামেগা মান আমানা বিল্লাহি আল্লাহং ঈমান মুগায়া ওয়াল ইয়াউমিল আখির আখিরাত দুহং ঈমান মুগায়া ওয়াল মালায়েকাতি মালায়েকা বেকালুন নং ঈমান মুগায়া ওয়াল কিতাবি ফাইত্তাকং ঈমান মুগায়া ওয়ান নাবিয়িনা জি রাসূল বেকালুন নং ঈমান মুগায়া নাবিয়ুন নং ঈমান মুগায়া মিখান্তাত্তাহুগে হেওকাং হুরি হাকিকাত দে মি মি আয়াতে গুনাই ই মিম্বার ফুলং ইমাম মুগে ওয়াহাকে ঈমান কামুগে ফাস রুকুং আল্লাহ সুবহানাহু ওয়া তাআলা মি আয়াতুগে বায়ান কর দেবি দেন হামানা রুকুং আল্লাহ সুবহানাহু ওয়া তাআলা বায়ান কর দেবানি আদি এহেন আয়াতেগ একালাঙ্গ ওয়াহি কুরবানি ইন্না কুল্ল শাইইন খালাকনাহু বিকাদার এই কামার সূরাতুগে 49 নওয়ানা আয় এআয়াতুগে আল্লাহ মাই কুরবানি ইন্না কুল্ল শাইইন খালাকনাহু বিকাদার তিমাং আল্লাহ রিহা ইচ্চেবেস হেদদেবি মিম্বার ফুলাকা একুগে নিম্বার ফুলাকা একুগে হুরিহা ইচ্চে সাদ্দা হে এক মানে কি এক হুরিহা ইচ্চেগে মিম্বার ফুল এবাবে লিউবিফা কুরিগা হোমে গাস মি বায়ান বে দিয়াই ঈমান কামুগে রুকুনতাকা এগে দালিল আলগণমে মিকিয়েবি ইসলাম কামুগে দারাজাতা এগে তেরেন দে দারাজায় আলগণমে মিকিয়েবি এই এমমে ফুরতম দারাজায় কি ইসলাম কাম ইসলাম দীনুগে ফুরতম দারাজায় কি ইসলাম কাম দেওয়ান দারাজায় কি ঈমান কাম এই মিহাগে তাকওয়াবের কাং আন্না ওয়ারাকুং মি দারাজাত কাং এ মিহাকু ওয়াসিল ওয়েগেন দানি এমমে ফুরতম মানে ইসলাম কাং এই কালিমা কিয়াগেন এনা ইসলাম কামুগে পনিগাঁডুগে তেরিয়াং এবান্নানি নামাজ কায়েম কুরমা জাকায় দিনমা রোদা হিফুমা হাজ্জুং মিকান্তাত্তাকা একুগা এন এহুরি ইসলাম খামুগে মাতিগা দেন এগে মাতি দরজায় আদি এবাদে এই ঈমান খাম এই মিহাগে তাকওয়াবের কাম বাকি বরকত দিয়াম এন ঈমান খামুগে দরজায় হামা ওয়াসিলমানি এ ঈমান খামুগে রুকুনতাকা ekan tattan algonu men bayan ko finden oti timmana daraja ai emme fahuge daraja adi emme mai daraja emme mati daraja ai insana ge taqwa verkan ege intihaya fora finama ena mi daraja wasilwana ai ihsan terikan ihsan terikan ai ihsan terikan algonu mi ihsan terikan ma ki mi hunnan hi fora ko de ihsan terikan men nun adi mi ihsan terikan ma ki mi islam dinu gawa emme mati daraja kiyana men ihsan terikan mi darajang insana wasil wejjenama ena ehuri wali Allahu ge wali weri yakav wefa ehri ena kura komme duaen Allah subhanahu wa taala wagutun ijab ko devwana ena ge aimmatchan Allah subhanahu wa taala bay karama itta faal ko devwana mi darajag gosiya eka mi darajay waram madu bayaku dani nabiyun naikala ekale ebe kalunge ashabunna mi fada bebe kalunge ehuri mi darajay wasil wefa insanunge tereng aamu insanunge tereng mi darajay kan nem mihaku wasil wefa ihsan terikamuge daraja ihsan terikamuge se eba rukune emme rukune ihsan terikamuge evani islam kamuge ve fasrukun iman kamuge ve harukun ihsan terikamuge vani emme rukune e rukuna ki koba ei hadis ga wafada an ta'budallaha ka annaka tarah fa illam yakun tarahu fa innahu yarak ei abadwas insana hinga binga ulunas Allah alqamat kuryas abadwas enage hituga Allah subhanahu wa ta'ala ge tasawwur hurum mege murad ki anta abudallaha ka annaka tara kale Allah alqam kurme Allah kaliya fenna fada e fada alqam kurun Allah subhanahu wa ta'ala bak alqam kura er kaliyan Allah fenna fada ewar tasawwuran hituga bahattagen Allah subhanahu wa ta'ala alqam kurun ei ihsan terikamuge daraja forum ei ihsan terikama ki efaden alukan kaage kurave waram madu mihakan e daraje deveni ihsan terikamuge darajayan e daraje ki Allah subhanahu wa taala emme gulum badahiwa daraja ei e hisaban ena forima Allah ge wali wari yakavi ena duaye kurahindu hama ebagutu Allah enage duaye ijab kodde bar shakke wesne ege baawaru mistakun ebahuri kurige goswa emi hunnan Allah mi wahi korone Allah subhanahu wa taala kirti qur'anuga والسابقون السابقون واقعت سورة الله كرم السابقون السابقون اكوري اراغن دي اميون هيو كانت تتاو اي احسان تريكا مجد درجة فور امي هنكي اولئك المقربون امي هنكي الله سبحانه وتعالى ام كتم مي هنكي ام كار ام عرس مي هنكي في جنات النعيم ثلة من الاولين وقليل من الاخرين الله كرم امي هن كوريغ ورق جنائي لكما فهم ورم مدوان ايه امي هن sullatun minal awwalin wa qalilun minal akhirin emihun kurige ginai ekama fahum waram madwane emihun emi ihsan terikamuge daraja forma ki ay allah ge tawfiqen ay allah subhanahu wa taala emihaka efada tawfiqe devva fiya ena forum ekatigen ve iswaruge ge emme mati daraja emihun na hasilwan kommyakas ihsan terikamaki mi alukan kura hindu allah hituga tasawwur hoggen hure alukan kuru Allah finna fada den eva evarat tasawwur nokore jiya tadi eba tangkole daru darje vese ben adi evara ena tasawwur nokore kam ga wa nama ena tasawwur kurahe Allah enen Allah nu fenun kam ga vies Allah ena deke den deke wodige wa ka Allah ena ballaga wodige wa ka e hituga bandare Allah fenna gota Allahuge tasawwur tibaga hitan nukurave kamuga wanama tiba mifaden tasawwur kurashe tiba alukan kurahe tibayan kalaange no fenun kamuga avies e kalaange tiba deke wodigem waka mi gota tasawwur kurashe pamme gasmi ihsan terikama ki ashabe kalunge terege tibbe mi ihsan terikamuge darje fora ha tibbe be kalun pamme gas eddo alige fana eddo rasulullah sallallahu alaihi wasallam ashabe kalunge terege mi dannawani kaakan he hamaykani Allahu hitan arwaagen hore derakpen namaadi kurave kaakan hamay hindu ali ge faan tedwe wadaagen danna timan kari faan kurave faan ebbes kamen nu neti aake ki ebe kalunge iman terikan hore warumi ebe kalunai yakin kan ebay hamaykani Allahu subhanahu wa taala hitan arwaagen hore namaadi kurave daane kama den rasulullah sallallahu alaihi wasallam kurawani egota derakwen namaz ekurawafiya ege badaluga inamegge gotu ridaye devwana timan kale ekfan ridak කොළ දෙවාරම දැන් අලීගේ ෆාන උදු කරවගෙන දරකෙන් නමාද කුරම් ෆට්ටවර වරියකින් කමායි කලිගේ ෆාන මින් දරකෙන් නමාද කුරම් ෆෙට්ටේවි දරකෙන් නමාද කුරම් අලීගේ ෆාන ෆෙට්ටේ විඳු එකලී ෆාන ගහි පොළම් යරණි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තිමන් කලී ෆාන දෙවානි ආරිදාය බායන වතබාරිදාය බාය කොම්මකස් එකලී ෆාන හි පොළ සරාහි හිංගෙච්ච එහෙන් එච්චන් අරයාසය කලී ෆාන ගහි පොළවෙස් දෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා ෆින්නෆදාන් නුකුරේ නමාද නුකුරේ කම ගවා නම එම්මියති දෙවන තසවර් එයි තිබයන් අල්ලාහ් නුකන කම ගාවියස් අල්ලාහ් තිබා දෙක වඩිගම් වා කම තසවර් කොගෙන් හොරේ නමාද කුරුන් එවසම ඉහසාන් තරිකම් එකම කු සවාබුගෙ ගොතුම් ෆහරෙග්ග ෆරගෙන් ඉඳදාන ෆුරතම කමාමි කම දෙමෙදුග ميجي دليلك يا الله سبحانه وتعالى وحيك ربني إن الله مع الذين اتقوا والذين هم محسنون اللهم وحيك ربني إن الله مع الذين اتقوا والذين هم محسنون هم قررون الله سبحانه وتعالى وني تقوى ورنا إخوكي أدي إحسان ترنا إخوكي إحسان ترنا إخوكي إبهي إحسان تركموك مقام فوراثة بميهن إخوكي أدي صلى الله عليه وسلم وتوكل على العزيز الرحيم تبا ميه تبا نوتك ليك فان وكيل كرباشي الله إزاج تري أوغا وانت الله سبحانه وتعالى وكيل كرباشي الذي يراك حين تقوم إكلانك أي කලේග පානු රේගඬ දමුනමාද තෙදුව වගු තෙදු වඩා ගන්නවා වගුතු කලේග පානු දෙක වඩා ගන්නවා දෙක වටකින් වරස් කලංගේ එකලංගේ බ දෙක වටකින් වේ කලේග පානු අලුකම තෙදුව වගුතු ගවස් අදි රේගඬ දමුනමාද තෙදුව වගුතු ගවස් කලේග පානු එබ දෙක වට ගන්නවා එකලංගේ වතකල්ලුබක ෆිස් සාජිදීන් අදි සජිදාග කලේග පානු හරකායි කුරවවා හින්දු එ වගුතු සල්ලාහ් දෙක වටකින් වේ කලේග පානු සජිදාග කලේග පානු හරකායි සජිදා වඩා ගන්නවා හින්දු එවගුතුගස් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ දෙකේ වඩගෙන නැවයි කලිෆාන් ඉන්නහු හුවස් සමීඋල් ආලීම් එකලාංගෙයි අස්සවා වඩගම් වා আদি දින වඩගම් වාරස් කලාංගෙ කොම්මස් අල්ලාහ් සුබ්හානහු වතාලා ෆුරතම ආයතුගේ ඒ අල්ලාහ් මි වහී කුරවනි ඉහ්සාන් තරිකන් එයි අල්ලාහ් ෆෙන්න ෆදන් අලුකන් කුරුම් දෙන් ඒ තසවර් හිත නුවෙද්දේ කම ගවානම මි තසවර් වද්දාර හිත එයි අල්ලාහ් සුබ්හානහු වතාලා තිබා දෙක වඩගෙන වාකා මියාතුගේ බයන් කොද්ද වියකන්ත දෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා අනින් ආයතුගේ වහී කරවණි වමා තකුනු ෆී ෂානින් වමා තතුලු මින්හු මින් කුර්ආනින් වලා තඅමලූන මින් අමලින් ඉල්ලා කුන්නා আলাইකුම් ෂුහූදන් ඉස් තුෆීදුන ෆී කලේගෆාන එවස් කමෙක් ගමානම আদি කලේගෆාන ගුර්ආනුගේ ආයත කියා ෆිනම আদি කලේගෆාන එවස් අමලේ කුරවවා ෆිනම තිමන් අල්ලාහ් හාදිරු වමේ حاضر وهنم اتنا اذ تفيضون فيه اكن تتهو كليغ فتيبا ميهم فترغن دا هندو تمن الله حاضر وهنم اتنا ايك معنی کی الله بلوا وڈگم واکان تيبا ميهم قرا حريها عمل تکن الله سبحانه وتعالى بلوا وڈگم واکان میاتگم وی الله سبحانه وتعالى رحی قربانی کمیاک اسمی حريها مقام تکن الله رسول الله صلی الله علیه وسلم ان حدیث فلگ گوانی بیان کرب وا ان حدیث فلگ رسول الله صلی الله علیه وسلم میکنت توانی بیان کرب وا اے اسلام کما ایمان کما احسان کا اے حدیث علم رین دیوا فا نام فلکی اے حدیث جبریل مشهور حدیث اے حدیث جبریل فانو کے حدیث اے حديث فلوغا مي أنني عمر بن خطاب مع الله رسول الله عمر بن مي حديث فلو رواه كرباني عمر بن مي دار وني بينما نحن جلوس عند النبي صلى الله عليه وسلم أحرمين إدوها رسول الله صلى الله عليه وسلم قاله وإشين دي تبانيكو إذ طلع علينا رجل قل يكن أحرمين قتريا فعل وجيميهكو شديد بياض الثياب إكالي فان ترك ربان هن نبي هدون قل ورنه دي වරං හුදු හෙදුම් කොලකේ තුරුකුරවෑයෙන් හුන්නෙවි ශදීදු සවාදි ෂාල් එකලේ ෆානුගේ බොලුගේ ඉස්තරිපුළු වරක් කලේ කාලු ඉස්තරිපුළකේ හුන්නෙ හුරි එකලේ ෆානුගේ බෝපුළුග ලා යුරා আলাইහි අසරු සෆර් එකලේ ෆානුගේ කිබයන් දතුරු වෙරියෙක්ගේ එවස් අසරෙන් නැතේ ෆාරවා එවස් අසරෙන් හයිරා වලා යාරිෆුහු මින්නා අහදුන් අහරමින්ගේ තෙරින් එකකුස් දන්නවෙස් මිහෙන් නොයයි කියේ මේ හයරම් වංජි එකම කි දතුරෙක් ගෙවෙස් අසරෙවෙස් නිපා ඒර දතුරෙක් කොෆ්ෆ මීහක ඔයස් ෆියා එනකිමෙන් දතුරු කමක අසර ෆාලවාන ehnuni boluga hirafu sunnan hedun hunnane hadive fa faage hirafu sunnan egotang eru dature ko fiya miya ko hunnani umar ge faan mi dalwani ye kalefaanu kimen daturu veriye ge bes asare bes nete faalawak adi harum ge terin ge bes miha ko bes dannami hennune ei ehn be hairam fa jalasa ila nabi sallallahu alaihi wasallam nabi sallallahu alaihi wasallam garehu ge ishina wa fi kalefaan fa asnada ruqubataihi ila ruqubataihi kalefaanu kakuf rasulullah sallallahu alaihi wasallam kakuf lo ge jasa fi wa wada'a kaffaihi ala faqidaihi adi kalefaanu ge aipulu rasulullah sallallahu alaihi wasallam ma kalwa pulu ge mati ga baawa fi wa qala din dannama fi ya muhammad e muhammad akhbirni anil islam islam kama ki ko ba kan nikam mona debba ballawash fa qala rasulullah sallallahu alaihi wasallam hadis ul qurawi an tashhada an la ilaha illa allah e itiba allahumma nabi alqam be mun hakku be mun ba ehin ebbe silah kun wa kamang hekiuma wa anna muhammadar rasulullah adi muhammad ge fani allah ge rasula kamang hekiuma wa tuqima as-salah namadu qaim kurma wa tu'ti az-zaka zakai dinuma wa tasum ramadan ramadan mahrudah ma wa tahujjal bayta in istata'ta ilayhi sabila adi kuladan ge mun wa namage fulag gus hajjume mi islam kawati rukun tangi bayan kulabi wa qala ebe khalakum mi vidalwani sadaqta tedo buna fiye kale fa vidalo ite deke fa ajibna lahu den umar gufan vidalo ne harman barang hairam vejjami ajab vejjami yasaluhu wa yusaddiqu sualu se bakurabai adi tedo bas kurabai yar sual kura miha miha ko misaka jawab de ti te deke buna kanne gen ta hakigatuwa ti te deke buna kanne gen yar umar gufan mi hairam e wadaya gati e sual kurabba be fulaku sual weseba kurabba adi jawab de rasulullah sem jawab de bu ekan te du weseba kurabba ti te deke ti vidal wi te deke ehem bega harum hairam wejjam qala den mi e be kala kum vidal wani akhbirni anil iman den iman kama ki ko ba kan nikam vidal we de baballawashe den rasulullah sem hadis fulu kurabani iman kama ki antu umina billah ay tiba allah ang iman buma wa malaikatihi malaikat be kalun ang iman buma wa kutubihi adi ekalang fa ittakan iman buma wa rusulihi adi kalang rasul be kalun ang iman buma wal yawmil akhir adi akhir ad duhang iman buma wa tu'mina bil qadri khairihi wa sharrihi adi yawmin wa rashan wa min waran iman buma qala sadaq ebe kalakum idan te deketi dal qala demmi dalwani أخبرني عن الإحسان أهم بي إحسان كما كي كباكا نكم بني دبا بلواره قال حديث القرآن أن تعبد الله كأنك تراه أي تباء الله أن ألقون قرمي إكلاعنك دكي فدان فإن لم تكن تراه تن تباء إكلاعنك نفنك مغوانا فإنه يراك إكلاعنك تباء دكي ودكين بي إكو تتصبر قرآن قال دم ودعواني إبي فلكم سؤال القرآن أخبرني عن الساعة qiyamata behe gotun nikan khabar dewa balla wahre qiyame bani kon iraku he hadis ul qurawni mal mas'ulu anha bi a'lama min as-sa'il ti sual kurawvi farata vore boda sual wevunu farata wakinnege ekanta ti sual kurawvi farata vore boda sual wevunu farata ka nege wakin bodang e farata kan nege sual wevunu farata wakin boda kan nege sual kuri farata vore ebahi sawale kurabbi e kurabbi be fulakavure bodakan e sawal webune ebahi rasulullah sallallahu alaihi wasallam kan nege ekantage so yame bane bagute hama ti be fulan engi wada gannawa warakare ti man kane fanas engi wada gannawani den hadis den mi dannawani e be kalaku fa akhbirni an amaratiha ehmi vidalo ballawar he kiyamatuge bayen alama itta den mi hadis fulu kurabani antalidal amatu rabbataha ei alu anghena enage verimiha vihane alo anghena enage verimiha sardar sahibu miha vihane ekine mi lafza behegotun ilmerim bani warabboda bahs kurabwa mi lafza behegotun mi gaslu maana hi ko baato mi ge lafzi maana ki den lafzi maana algon man nagani turu hen dalilen ne tiya lafzi maana ki alo anghena enage verimiha vihane ege maana ki miha alo anghena ko vihe kujje firhine viheimi alo anghena ko sahibu mihaya mehar insaan ayan e zaman miha me zaman kunen alun alunne e zamanu ge insaan an ena ga amemiya huddawa fadan alu anghenawe suddawana e veri miha yan alu anghen miha me vihe firihin kujje misala anghen kujje visada firihin kujje ves dem yabbala firihin kujje kama firihin kujje duwas kole fahun zaman ta vete fahun mi kujja ge alakan me vi mamma mi kujja ge mamma mi darifulu ಒಮ್ಮೆಸ್ ಗೊತ್ತಕ ಮೀನ್ ದಾವರು ಕುರ ಅಳು ಅಳು ನಕಿದವರು ಕುರ ಬಯ ವ್ಯಾಪಾರ ಮೊದಲೇ ಗೊತ್ತುಗ ಬೇನು ಕುರುವೆ ಬಯವಿಯ ಮೊದಲು ಗೊತ್ತುಗ ಅಳು ಅಳಂಬೆ ಏನು ಕುರ ಫಿರಿ ಹಿನ್ನು ಬೇ ಸಂಹಿನ ಎ ವಿಕ್ಕಮ ವಿಕ್ಕಮ ಗೋ ಸೆಮೆ ಫಹು ಮಿ ಐ ಮಿ ಕುಜ್ಜಾಯಿಗ ಆತಮ ಕುಜ್ಜಾಗ ಸ್ನೇಹಗೆ ಮಿ ಮಮ್ಮ ಕಮೆ ಬೆಸ್ ಎ ಮಿಹಾರು ಎ ಅಂಹೆ ಮಿಹಾಗೆ ವೆರಿಯಕಂ ಹೆರಿಕಾಕು ಹಗಿಗತುಗ ಏನಗೆ ದಾರಿಫುಳು ಏನಗೆ ವೆರಿ ಮಿಹಾ ಎವಿ ಏನಗೆ ದಾರಿಫುಳು ಎ ಬಹಿ ಮಿ ಆಯತುಗೆ ಮಿ ಹದೀಸುಗೆ ಅಂತಲಿದಲ್ಲಿ ಅಮತು ರಬ್ಬತಃ ಅಳು ಅಂಹೆನ ಏನಗೆ ವೆರಿ ಮಿಹಾ ವಿಹಾನೆ ವೆರಿಮಿಹಾ ವಿಹಾ ಫೆಹರಿ ಎ ವೆರಿಮಿಹಾ ವೆ ಫೆಹರಿ ಏನಗೆ ದಾರಿಫುಳು ಎ ಜಮಾನ್ ಅನ್ನಾನೆ ಫಹು ಜಮಾನ್ ಅಲಾಮತ್ ಎ ಅಳು ಅಂಹೆನ ಏನಗೆ ವೆರಿಮಿಹಾ ವಿಹಾನೆ ದೇವನ ಅಲಾಮತ್ ಕಿವ ಅಂತರ ಅಲ್ ಹುಫಾತ್ ಅಲ್ ಉರಾತ್ ಅಲ್ ಆಲತ ರಿಆ ಅಶ್ಶಾಯಿಯ ತತಾವಲೂನ ಫಿಲ್ ಬುನಿಯಾನ್ ತಿಬಾ ಫೆನ್ನಾನೆ ಹುಸ್ಫಯ ಉರಿಯಾಂಗ್ ಹಾಲು ಫಗೀರು ಹಾಲು ಉಳುನು ಬಕರಿ ಹೂ ಯಪ್ಪಂಗ್ ಉಳುನು ಮೀಹುಂ ಇಮಾರಾಯ್ ತಂ ಉಸ್ಕುರುಮುಗ ಎಕ್ಕ ಕೊನೆ ಫಹ್ರು ವೆರಿ ಉಳೈತಂ ಫೆನ್ನ ಫಹ್ರು ವೆರಿ ವೇ ಉಳೈತಂ ಫೆನ್ನಾನ್ ನಿಹಾರು ಬಲ ಮದೀನಾಗ ಈ ಹಮ ಬಕರಿ ಹೆಪ್ಪಂಗ್ ಉಳುನು ಮೀಹುಂ ತಾಯಿ ಯಜಮಾನುಗ ಮಿಹಾರ ಹೆರಿ ಮದೀನಾಗ ಹಮ ಎ ಗೊತ್ತಂ ಇಮಾರಾಯ್ ತೆ ಎಕ್ಕ ಕೊನೆ ಕಬ್ರು ಉಸ್ಕೊಫ ಹೆರಿ ಎತಬ್ಬುರಿಯಕ ಎಯ್ ಬಕರಿ ಹೆಪ್ಪಂಗ್ ಉಳುನು ಬೇಕಲುಂ ಎಯ್ ಹಮ ಮಿಹಾರು ಹೆರಿ ಹಮ ಎ ಗೊತ್ತ ರಸೂಲುಲ್ಲಾಹ ಹದೀಸ್ ಫುಲಾ ಮಿಯತಿ ದಿಮಾಯಫ ಕಮ್ಯಾಗ ಫಗೀರ್ ಮೀಹುಂ ಎ ಜಮಾನುಗೆ ಫಗೀರ್ ಕೊಂಗುಳನು ಹೊಸ್ವಯ ಒರಿಯಾಂಗ್ ಹಾಲು ಗೋಳನು ಮೀಹುಂ ಬಕರು ಹೆಪ್ಪಂಗುಳನು ಮೀಹುಂ ಎ ಮೀಹುಂ ಇಮಾರಾಯ್ತಂ ಉಸ್ಕುರುಂಗ ಎಕ ಕೊನೆಯಕ ಏಕ ಕೊನೆಯ ಕಬ್ರೆ ಫಖರು ಎರಿ ಉಳೇನೆ ಏಕ ಕೊನೆಯ ಫಖರು ಎರಿ ಉಳೇನೆ ದೆನ್ ಕಾಲ ಅಮರ್ ಫಾನ್ ಮಿದಾಳ ಫಮದ ಕೊಮ್ಯಾಕ ಎ ಬೇಕಲಕ್ಕು ಹಿಸಾಬ ವಿದಾಳ ವಡಾಗನ್ನ ಫಲಬಿಸ್ನ ಮಲಿಯನ್ ದಿನ್ ವರ ಗಿನ ಇರು ಆಹಾರಿಗೆ ತಾಂಗ ತಿಬೆಜ್ಜಾಮೆ ಎ ಮಜಲೀಹುಗ ಫಕಾಲ ದೆಂಗ್ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಮಿ ಹದೀಸ್ ಫೋನ್ ಯಾ ಉಮರ್ ಅತದ್ರೂನ ಮನಿಸ್ಸಾಯಿಲ್ ಎ ಉಮರೆ ಎ ಸುವಾಲ್ ಕುರಂ ಆ ಮೀಹಾ ಕಿ ಕಾ ಹುಕಂ ಎಂಗಿ ವಡಾಗನ್ನ ವಾಹೆ ತಿಬೆ ಫುನ್ ತಿಬೆ ಕಲುನ್ನ ಉಳ್ನ ಆಹಾರ ದನ್ನ ವಾಫೀಮು ಅಲ್ಲಾಹು ರಸೂಲುಹು ಆಲಂ ಅಲ್ಲಾಹ್ ರಾಯ ಕಲಾಂಗ ರಸೂಲಾರೆ ಕಂತ ಎಮ್ಮೆ ಮುಳ ಎಂಗಿ ವಡಾಗನ್ನವಾನಿ ಕಾಲ ಹದೀಸ್ ಫುಳ ಕುರಬ್ಬಾನಿ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹಿ ಸಲ್ಲಂ ಹಾದಾ ಜಿಬ್ರೀಲ್ ಜಿಬ್ರೀಲ್ ಗಿಫಾನೆ ವಡಾಗತಿ ಅತಾಕುಂ ಎಕಲೀಫಾನ್ ವಡಾಗತಿ ತಿಯಬಾ ಮಿಹುಂಗ ಗಾತ ಯು ಅಲ್ಲಿಮುಕುಂ ಅಮ್ರ ದೀನಿಕುಂ ದೀನಿ ದೀನು ಕಂತತ್ತ ಉಗನ್ನ ದೇವ ಮರ ತಿಯಬಾ ಮಿಹುನ್ನ ಎಮ ಜಿಬ್ರೀಲ್ ಗಿಫಾನ್ ಫೆನಿ ವಡಾಗತಿ ಅಸ್ಸಾಬ್ ಬೇಕಲುಂ ನವ್ವೆಸ್ ಎಮ ಮಲಾಯಿಕೆ ಬೇಕಲುಂ ಫೆನುಂ ಎಯ್ ಮುಸ್ತಹೀಲ್ ಕಮೆನ್ನುಂ ಎಯ್ ಕಿಯೆ ಎಕಶೀಗೆ ನುವಾ ಕಮೆನ್ನುಂ ಎಯ್ ಕಿ ಎಕಶೀಗೆ ವಾ ಕಮೆನ್ ಎಯ್ ಮಲಾಯಿಕೆ ಬೇಕಲುಂ ಇನ್ಸಾನು ಗಲುಲ ಫೆನುಂ ಎಬಹುರಿ ಬೈ ತಗ್ವಾರ್ನ ಮಲಾಯಿಕೆ ಬೇಕಲುಂ ಫೆನಿಫ ಲುಲುಂ ಏಕಮಕು ಎ ಬೇಕಲುಂ ಹಮಸೂರಯಕು ಇನ್ಸಾನ ಕನ್ನು ಫೆನ್ನಾನೆ ದುನಿಯಾಕು ಎ ಬೇಕಲುಂಗೆ ಹಮಸೂರಯಕುನು ಫೆನ್ನಾನೆ ದುನಿಯಾಕು ಕೊಮ್ಮೆಸ್ ಇನ್ಸಾನಕ್ಕೆ ಸಿಫಾಗ ಫೆನ್ನಾನೆ ಕೊಮ್ಮೆಸ್ ಇನ್ಸಾನಕ್ಕೆ ಸಿಫಾಗ ಮಲಾಯಿಕೆ ಬೇಕನು ಫೆನ್ನಾನೆ ಎ ಗೊತ್ತಾ ಬಯಂಗ್ ಅಸ್ಸಾವು ಬೇಕಲುಂ ವೆಸ್ ದೆಕೆ ವಡಾಗೆನ್ನೆವಿ ಜಿಬ್ರೀಲ್ ಅಲೈಹಿಸ್ಸಲಾಂ ಏಕಮಕು ಇನ್ಸಾನಕ್ಕೆ ಸಿಫಾಗ ದೆಕೆ ವಡಾಗೆನ್ನೆವಿ ಇನ್ಸಾನಕ್ಕೆ ಸಿಫಾಗ ಅಸ್ಸಾವು ಬೇಕಲುಂ ದೆಕೆ ವಡಾಗೆನ್ನೆವಿ ಜಿಬ್ರೀಲ್ ಅಲೈಹಿಸ್ಸಲಾಂ ಹಮ ಎ ಫದಾಯಿ ಬಯಂ ಇಲ್ಮುರಿಂ ವೆಸ್ ಎಬಹುರಿ ಇನ್ಸಾನಕ್ಕೆ ಸಿಫಾಗ ಮಲಾಯಿಕೆ ಬೇಕಲುಂ ದೆಕೆ ವಡಾಗನ್ನ ಹಮ ಎ ಗೊತ್ತ ಜಿನ್ನಿಂ ವೆಸ್ ಇನ್ಸಾನು ಎಬ ಫೆನೆ ಬಯಂ ಹಾಲೆತ್ತಹುಗ ಇನ್ಸಾನುಂಗೆ ಸಿಫಾಗ ನೋತ ಕೊಮ್ಮೆಸ್ ಎಚ್ಚೆಗ್ಗೆ ಸಿಫಾಗ ಮಲಾಯಿಕೆ ಬೇಕನು ಫೆನ್ನಾನ ಇನ್ಸಾನುಂಗೆ ಸಿಫಾಗ ಏಕಮ ಜಿನ್ನಿ ಎಬ ಫೆನೆ ಇನ್ಸಾನುಂಗೆ ಸಿಫಾಗ ಕೊಮ್ಮೆಸ್ ಹೆಂಗ್ ಎಚ್ಚೆಗ್ಗ ಹೆಗ್ಗೆ ಸಿಫಾಗ ವೆಸ್ ಗೊಂಡಿಯಗ್ಗೆ ಸಿಫಾಗ ವೆಸ್ ಮಿಸಾರಕ ಜಿನ್ನಿ ಎಬ ಫೆನೆ ಏಕಮ ಜಿನ್ನಿ ವೆಸ್ ಹಮ ಸೂರಯಕು ಇನ್ಸಾನ ಕನ್ನು ಫೆನ್ನಾನೆ ದುನಿಯಾ ಏಯ್ ಮಿ ಹದೀಸುಂ ಇಸ್ತಿದ್ರಾಲ್ ಗೊಫ ಇನ್ನಹು ಯರಾಕುಂ ಹುವ ವ ಕಬೀಲುಹು ಮಿನ್ ಹೈಸು ಲಾ ತರೌನಹುಂ ಏನ ಎ ಇಬಿಲೀಸ್ ಎ ಬಹಿ ಎ ಜಿನ್ನಿ ಇಬಿಲೀಸ್ ಕಿ ಜಿನ್ನಿ ಇಬಿಲೀಸ್ ತಿಬಾಮಿ ಹುಂ ದೆಕೆ ಏನಗೆ ಲಷ್ಕರುಗ ಫಹುಲಮಾನ್ ತಬಸ್ ತಿಬಾಮಿ ಹುಂ ಎಬ ದೆಕೆ ಕಮ ತಿಬಾಮಿ ಹುಂ ನಂ ಎಮಿ ಹುಂ ನುಫೆನ್ನ ಗೊತ ಎ ಬಹಿ ಎಬಾಮಿ ಹುಂ ಗೆ ಇಲ್ಮರಿ ಮೀಗೆ ಸರಹ ಕೊರನಿ ಎ ಬಹಿ ಎಮಿ ಹುಂ ಗೆ ಹಮ ಸೂರಯಕು ತಿಬಾಮಿ ಹುಂ ನಕ ಎಮಿ ಹುಂ ನುಫೆನ್ನಾನೆ ಕಮ ಎಮಿ ಹುಂ ತಿಬಾಮಿ ಹುಂ ದೆಕೆ ಜಿನ್ನಿನ ಫೆನ್ನಾನ ಅಳಗೊಂಡಮೆ ಜಿನ್ನಿನ ಫೆನ್ನಾನ ಮಲಾಯಿಕತುಂ ವೆಸ್ ಜಿನ್ನಿನ ಫೆನ್ನಾನ ಮಲಾಯಿಕತುಂ ವೆಸ್ ಏಕಮಕು ಇನ್ಸಾನು ನಮಿವನಿ ಎದೆ ಆಲಂ ಫರ್ದಾ ಕುರಬಾಹ ಅಲ್ಲಾಹ್ ಸುಬಾನ್ ವತಾಲ ಜಿನ್ನಿಂಗೆ ಆಲಮ ಮಲಾಯಿಕತುಂಗೆ ಆಲಂ ಇನ್ಸಾನು ನಂ ಅಲ್ಲಾಹ್ ಮನಿ ಫರ್ದಾ ಕುರಬಾಹ ಏಕಮಕು ಜಿನ್ನಿನ್ನ ಕಂ ಅಲ್ಲಾಹ್ ಫರ್ದಾ ಎನ್ನು ಕುರಬಾಹ ಎಂಗೆ ಬೆಸ್ ಬಯ ಮಲಾಯಿಕತುಂ ವೆಸ್ ಫೆನ್ನಾನ ಜಿನ್ನಿನ್ನ ಇನ್ಸಾನು ವೆಸ್ ಫೆನ್ನಾನ ಕಮ ಮಲಾಯಿಕತುಂ ದೆಕೆ ಬಿರುಗನ್ನಾನ ಜಿನ್ನಿ ಮಲಾಯಿಕತುಂ ದೆಕೆ ಬಿರುಗನ್ನಾನ ಜಿನ್ನಿ ಕೊಮ್ಮ್ಯಕಸ್ ಮಿ ಹದೀಸ್ ಫುಳಂ ಇಲ್ಮುವೆರಿನ್ ದೆವ್ವಾ ಫಮಿವಾ ನಮಕಿ ಹದೀಸ್ ಜಿಬ್ರಿ ಇಲ್ಮಿ ವರ ಮಶೂರು ಹದೀಸ್ ಫುಳೆ ಏ ಇಸ್ಲಾಂ ಕಮುಗೆ ತಿನ್ ದರಜ ಮಿ ಹದೀಸ್ ಫುಳುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಬಯಾನ್ ಕೊದ್ದೇವಿ ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ತಿನ್ ದರಜ ಏ ಇಸ್ಲಾಂ ಕಮ ಈಮಾನ್ ಕಮ ಇಹ್ಸಾನ್ ತರಿಕಮ ಇಹ್ಸಾನ್ ತರಿಕಂ ಏ ಎಮ್ಮೆ ಮತಿ ದರಜ ಎ ದರಜ ವಾಸಿಲು ವೀಮ ಅಲ್ಲಾಹುಗೆ ವಲೀವರಿಯ ಕಂ ಏನವಾನಿ ಅಳುಗಣ divhi rajya ki kuri zamanu ga wali verikam war bodu gaume divhi rajya ki wali verikam war bodu gaume hagigatu ga divhi rajya ga wali verin ga behe debayaka imam ibn taymiya mi dalwani shaykhul islam ibn taymiya wali verin debayaka behe ei allah ga wali verin na shaytana ga wali verin na kommiyaka alagonmen na inge gotu ga e zamanu ga ulafati bi shaytana ga wali verin shaytana ge wali verin sababaki emihun koffahuri kantatta ki allah ashirq faalu ge emihun bare allah ashirq koffa ihsan terin meti ihsan terin emihun ge daraja allah rasulullah sem bayan kurawani ei islam dinu ge me mati daraja allah emme kuttam wa ena erun evani allah ge wali verika allah ge huriha amrakan ena kiyaman teriwe huriha amrakan ka ena amal kure allah nahi kurabbi huriha kamakun ena hunnani duruwe Dinuga Allahu labbi hurihari wati sifayakun zinat tirwe fa ena hunnani e hisabun Allahu ge wilayatan Allahu ge waliveri kama hama ena forani algonumen waliveri ne kiyagin timi hunnaki levvihanu baakame kurami hun sirrusinun levvihanu baakame duniya kurami hun adi emme bodu faafakamuga Allahu subhanahu wa ta'ala lavafa wa shiruku kurun ekan emme warga de kurami hunaki emihun algonu mengoti waliwerin kamu ga hadafa emihun marwima emihun ge gabur gamati ge ziyare bina ko fahuri emihun naki allah ge bis amura ka bis kiyaman teri fati bayannu allah ge nahita hu ge kuri arang go sahuri den emihun mistahun ge kuri mati ge hairam wa fada kame dekkum algonu mengoti allah ge waliweri eki bada shaytana jadu hadami hun jadu se hadani mati ge udu he bayannu matiga uduhe ba boys buri kolla e bahar na fene insan dakkare be mege boys buri kolla ta mikan tatange mi hunge ba kure kando matiga be hinga ekama ko ei shaytana ekan ta e koddeni mi hunna shaytana e mi hun uduhe asi hura da mi hunge ba uduhe mbe suduhe jinni penun kogge jabbuga uduhe e be ekahala mi hun algonu me ri wali verina balafa divhi rajye ekahala wali verikan oti kuriga muriha befulun visnala afna maha marangalan ingene e alugonumen wali verne kiya ge mulunu mihunna ki ei devviha nubakame kuraba ek ehis ek efada mihagan allah ge wali veriyaka ve vidane ba numana kommiyakas emihun e kuralo macchan e hairam wa fada kantatten emihun kure ei shaytana meduri kokgen kurani ekantan ei hagigaten nun asdaku ei insana ge lolang e shaytana ekan ta kurani kurima insana ge lolaf fennani hen gutaka ekama ko hagigaten nun ei kiye ekama ko allah subhanahu wa taala ekalaange hagigi wali weringe aimmatcha faala ko devwa karama itta ki ei hagigai e gotang e bahar bayar wali weringe wachan allah umar ge faan misale ka umar ge faan do member ge hunnan ko ei wali weriye umar ge faan ke allah ge wali weriye taqwa wer be kane kare faan ge taqwa wer kan kare faan ge siratun kiyali me huri habe fun chingi wada ganwa ekare faan eddo member mati hunnawani kon kale ge faan khutuba ki me tere ge kare faan mi vidal weni ya sariyatal jabal ei kale ge faan nahawandu kiya rahaka ei faris karaya ge rahai kale faan hunnai madina ga madina ya faris karaya ko baki ha duru hisaben ei ایر کو تم وجیا گائنگن کا دتین ہتر مستو دتر کو کن حساب فوران نہا وند حساب ای فارس کرائے گاو میں کم میں کس نہا وندن کلی فان لشکر فون واہ میتی ای لشکر کے قائد کے گتو گا بہٹرا فی مہری ساریا کیا بے کلے عمر کے فانو ممبر متی ہننمن کو عمر کے فانا فینی وڈا گتی اتن نہا وندو کے ہنگرام کروے مادان کلی فانا فینی وڈا گتی ممبر متی ہننمن کو ekade fan mi fennani kafarun ge lashkaru sariya yang hamalaatin mattaka annani ko er sariya hunnevi farbade ge waadi ekga umar ge fan mi vidalwani e sariya e farbada macchan araashe tiyon annani lashkare e dima farbada macchan araare farbada macchan erima e lashkar ka tiya baami hunnakan hamalaa nu devene e nu tiya baami hunnan e lashkaran hamalaa devene kommiyakas e lashkaru aama bekalun assa ehnin assa bekalun essevi umar ge fan mi hem vidalwa adu essevin he sariya vidalavi aake himen umar ge faana hem vidalwani ko ama ifaden abubakur ge faana ke allah ge wali veriye abubakur faana ke allah ge wali veriye ke faana ge iman rasulullah hadis bul konne ke faana ge iman kan tilafate ge ekkolalla hamul ummatu ge huriha emmen ge iman kan tilafatu gan ekkolalli namaves abubakur ge iman abubakur ge kolare barwe gen daan e ifada be kare allah ge wali veriye abubakur ge faana ekade ge faana ge ambikambalun asma binti umais ඒරු එකලේපාණං ආලාස්ව ඉන්නේවි අවබකුරු කෆාණ එකලේපාණං එකමනාගේ බඬුතර අල්ලාහ් සුබ්හාන තලා දක්කවැලෙවි අවබකුරු කෆාණ මෙහෙම බඬාදිම බල්ලවැලෙවි එහිදු බඬුතරේගේ එක්කොන් එකලේපාණං අල්ලාහ් සුබ්හාන තලා දක්කවැලෙවි අදී අවබකුරු කෆාණ එංගි වඩාගෙන ඒ කොන්ජින්සෙක්කම් ඉපාර විහානි එකමනා ඔම්මියක සිරිහින් කුජ්ජක්කම් අවබකුරු කෆාණ එංගි වඩාගෙන මේ අස්සාබේ කලුංගේ තෙරේග අදි තාබීබේ කලුංගේ තෙරේග සෙබහර අල්ලාහ් සුබ්හාන තලා ඒබේ කලුංගයි පුනමච්ච කරාමයි තෆාල කරබ්බා හැමසාරක වයිසුල් කර්ණි කී යමන බේකලේ තාබීබේ කලෙන් ඇයි එකලේග ෆානු රේගණු දමුනමාදු කරබ්බාගෙන් තස්බීහ කිව්වන් ඉන්නවනික රාජ්‍ය කුරීගේ ති වලීවර නැකී දමුනමාද සල්ලාහ කරා බයන්න ප්‍රථම වලීවර නැකී දමුනමාදෙන් අලාන බයන්න දමුනමාද බරාබර කරාමි එමි හුනු කුරේ කරේ බෙස් කමයි බෙස් වයිසුල් කර්ණි දමුනමාද කරබ්බන් කුරබ්බයන් අල්ලාහ් තස්බීහ විදාලවන්නිකොත් එකලේක පානා එකුග රසුගේ වරාගෙන් හුරි හුරිහා දිරුන්නෙන් එච්චීත තස්බීහ කිව්වා වයිසුල් කර්ණියන් අඩෝ එස් වයිසුල් කර්ණියා එකුග එකලේ පාන සුබ්හානල්ලාහ් කියන සුබ්හානල්ලාහ් වකිය සර්වබදතක අගස් ගහාගේ එකලේ පානට වෙසියේ දැන් හම තාබිය යමනු බේකලෙන් එයි අබු මුස්ලිම් ඛෞලානි කියා බේකලේ එකලේක පාන අලිෆාන් ගණන් එල්ලාලි මුක්තාරු සකෆි ابو ابو الاسود العنسي قيامي ابو الاسود العنسي انا كي يمنو رسول كما دعوا كرمي ابو الاسود العنسي مختار ثقفي اسمي رسول رسول كما دعوا كرمي كما مختار ثقفي انه ابو الاسود العنسي قيامي هي يمنو مي رسول كما دعوا كرمي انا ابو المسلم خولاني غاتن اسمي اهاني تمنى كي رسول كما كلي هي كيوا دنه كلي كي دوغوري كما تمنى هي كيوا مي එහිඳු අබු මුස්ලිම් ඛෞලානි අලිෆාන් ගණකන් එල්ලාලෙවනි අලිෆාන් ගණකන් එල්ලාලෙවනි කලිෆාන් අලිෆාන් ගණ තෙරෙන් නිකුම වඩාගති සලාම එකම අයකු එබ්බස් කහල ගෙල්ලුමේ කලිෆාන කවෙෆන්නේ ඉබ්‍රාහිම්ගේ ෆානා දෙය තෙර කන්ත කුරුම ගොතක් කන්ත කුරුණු මිහෙන් රසූලුල්ලාහ් සම උම්මතුගා රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් උම්මත ඛබර් දෙවවා ෆවේ තිමන් කලිෆානගේ උම්මතුන් අන්නානේ මිහකු ඒනා දෙය තෙරේග උම ඉබ්‍රාහිම්ගේ ෆානා දෙය තෙර කන්ත කුරුමු ගොතක් කන්ත කුරවේනේ තියබෑ මිහුන්න ඒනා දිමා වෙජ්ජ එනයි කිවන් හේවදවා ලිවි ගන්නාෂේ එනයි කිවන් හේවදවා ලිවි ගන්නාෂේ උමරුගේ ෆානුගේ සමානුගේ අබු මුස්ලිම් ඛෞලානි ෆාළවි කොම්මියකස් අබු මුස්ලිම් ඛෞලානි වඩාගෙන නැවි හජ්ජ උමරුගේ ෆානා දිමා වැඩ උමරුගේ ෆානා බද්දලේ වඩාගති තවාෆ් කරවන්නේ කොමරු ෆාන් විදාලවි තී අබු මුස්ලිම් ඛෞලානි හජ්ජ ඒ උමරුගේ ෆානුගේ ඛලීෆා කමුග දැන් නැවි ආයේ කේවකු උමරුගේ ෆාන් අබු මුස්ලිම් ඛෞලානිගේ අයි ප්‍රබ්බොස් දෙවහ විදාලවි තී මන්නන් හේවදවා කොත් දෙවවාෂේ تمنا هي دعاء قد دعاء عمر غفان كي خليفه ابو مسلم خولان دان بن خليفه غفان كي مسلمون كي خليفه تمنا هي كلي غفان هي دعاء قد دعاء من وقت خدي غفان هي تمنا هي دعاء قد دعاء كم يكس الله سبحانه وتعالى بحر امته كي باي ميسميهم كي امتش كرامه تفعل قربا ادي حاسكم الله سبحانه وتعالى كرامه تفعل قرباني جهاد كي ميدانو جهاد كي ميدان كي الله سبحانه وتعالى ورك كرامه تفعل قربا وغتين اي සබබකි එයි මුජාහිදුන් සාවිත කුරබ මට්ටක දුෂ්මනුගේ කුරිමතිය දුෂ්මනුගේ කුරිමතිය මුස්ලිමුන්ගේ ෆාතිලත සාවිත කොද්ද මට්ටක අල්ලාහ් සුබ්හානු තාලා වරක් ගින කරාමයිත දක්කවන ජිහාදුගේ මෑදානුග එම අලගොණ මෙන්න එගින් එබදී හේ මිතාංග ෂයතෝනුගේ වලීවරින්නා අල්ලාහ්ගේ වලී රහ්මානුගේ වලීවරින් අලගොණ මෙන් වලීවරින්න බලාහ මෙතිවි මුලින්ද ෂයතෝනුගේ වලීවරින් එමිහුන්න කියමිහුන්ගේ කිබෑ ইসলাম দ্বীনুগে এবস আসারে বেরো ফুরুম বসফালওয়া বাইন আদি এতেরে ফুদ্দু কফ বেরো ফুরুম এতেরে ফুরুম এমিহুন গহরি কুরাফা ইত্তাকা শিরকুতা ইয়ং আলগন মেন তাবাবেগেন এমিহুন বালিয়র এমিহুন গবর দগুয়ে সাদা মিহুন কুরমতি মাকারুয়ে সাদা বাই হায়রাম বাকান তা দাকান দে মিহুন গবুল কুরে মিহুন উরি গবুল কফ কুরি জামানু গে এমিহুন হাদাফাওয়া মাকারতবস নিগে জে বাই মিহুন বড়ওয়ারি মালগন নাগাফা কালবিলা মাস নাগাওয়া হাকায়া আদি রিওয়া কুরা মিহুন রিওয়া কফ মিহুন না রিওয়া কুরা দিবেহিন এ খবর তর রিওয়া কফ মিহুন না আদি নাগার হম দিরেয়ে মাস হম দিরেয়ে কমিয়া কাছে মি শয়তান আগে ওয়ালি ওয়েরিন এ আল্লাহ কে ওয়ালি ওয়েরিন নো মি আল্লাহ সুবহান ওয়া তাআলা মি ইসতাম কে লো মাচ্চং এবস সাবাবেন নেতি ফাল কুরাওয়া হায়রান কুরানি ওয়ি কান্তত মি বেহিগে মানি তিম বায়কা এব বায়কি এই এ বায়াম মি কানি ইরহাসাত ইরহাসাত এই নবী sallallahu alaihi wasallam nabi kama gam fonumuge kurin ekaleg fanuge aimmatchan allah subhanahu wa taala faal kurava faawa baykanta ta misal kar rasulullah sallallahu alaihi wasallam kama gam fonumuge kuriga ekaleg fanan hidai salam kurava ekaleg fan hidai salam kurava bunewe gotuga ei hajarul aswadu hajarul aswad ekalifana salam kurabba ekalifana wadagena assalamu alaikum ehm bidalwa ekalifana hilaye waake mikahala kantatta rasulullah sallallahu alaihi wasallam sham kare wadagena nevir ekalifana ga bomatin hiya elugu mihira kahala kant ei rasul kaman adinu fonu veraku mikantatta kam mikani irhasat devana bayakam yati mu'jiza mu'jiza ki ei rasul kama gen fonu guma fahuga ekadek fanu ge ai puluge macchen allah subhanahu wa taala faalo ko devvi aadeya khilaf kantatta aadeya khilaf kantatta yamikani mu'jiza den allah subhanahu wa taala ge nabi be kalum fiyawa ekalaange wali weringe ai puluge macca ekalaange wali weringe ai puluge macca ekalaange faalwa kantatta kam mikani karamaai karamaat ekana taka mikna karama mitimbay mikantata behgwani mi allah ge hadratun anna kantata ekamaku ei wali weringe macca faala korwana allah subhanahu wa taala ei wali wenne ikon be wali wenne mi kiyani allah taqwa wirumuge emme mati darajaage tibimi emme mati darajaage tibimi hum emi hum rasulullah sallallahu alaihi wasallam amru korbi huriha kamenge mi hum kimen fennan evves kame farwa kudako gemves mi hum dulennu quran dini ko evves kame emihunaki sunnata gurwana sunnata furihama ettabaagen tibi mihun emihunaki allahoge waliveri ekgodaga anagon allahoge waliverin kamuga balaagenwana gurwanuge allahoge amru fulutan nege ettabaanwa rasulullah sallallahu alaihi wasallam sunnain nege ettabaanwa mihun ei waliverin kamuga balaafi bayakwasfaafaveriwan waliverin kamuga balaafi bayakwasfaafaveriwan ema algonme ikantat denagannan jihe mi waliveri kama kimi wala bodo masale kuriga divi rajye kama ko miharu divihin komme swarakan helun teri miharu divihin ge terege kahle makar bayakan hedene henna kiyennuwe komme gas utimu ge gandwara miha kandfata ara eri kandfata feri erasa kari rahakan arwaadi mihe erasa kari rahakan arwaadi mihe mi miha kiyadi mara wargoda wahake ena kandofata feri utiman arafa utimu gandwara badigen muhammad ta qur'an begen etta zamana kena ulun kamave etta zamana waliveri mi tamun ena faasa etan e balade khang alade marawali kol badal kodde uriha kamen hedun alae etan barabar ena aram ge ta kalaage faasa kol ge benun kollae mihen etta zamana kulun pahum enguni mi wahage e zamanu ga alugon mengi terege halatuniya ko pahuri goin mihun nang eba makaru hadang eba ulave waliverin na vege mihun korima tiga adi gina mihun faasa ettaka ekan tak koffa huri mihun ge amilla banda mistakum magufuraddaage mistahun ge atun masakkate nukotti vegen kaambon mihun koffa huri kantattam mi waliverin ne kiyagen eru tibi mihun ge yakad daru jihe gege huri emme molu keun tayyar kurang mihun na e gege aadaage matin kaule keumabure mati keumen eba jihe waliveri saaba waliveri miaya hadaadin tayyar koddenge bajihe faasaadenge bajihe emihun duniyega diri ule fahuri egotawaage egotang emihun kaaboy hore evves atum faam masakkate noko mihun magfuladdaage mihun moyakogge emihun diri ule fahuri e mulin gos kandatan ei waliveri kaman algonoban kuriga balaafati bi mihun naki e egodare sallahoge waliveri nennu ei shaytanaage waliverin algonoban kandatta denigannan jihena kommiyagas alugonome mi bayan kuri mihatana islam dinuge de aslo e islam wa fahu engen jihe de usul tin usulen e bawe ege teren de usul alugonome mi bayan wegen die e mi tin usuluge macca kavvaluge suwal tabwes ekasha eligen huri ehme emme furatama asla ki rabba behegotun alugonome denegatun rabba ki kon faraade to rabba ki kaagoto denegatun devana asle gotuga alugonome mi diyei dina ki kobaka mi dina behegotun algonome mi denegati dinuge daraja takami huriha chen algonome kur khulasa en algonome mitanga bayan koffin timwana aslakam miwani nabiyya denegatun e aslo algonome irad korviya madama tanga bayan quran mamme kas demiya tafsirun komme sore kiye tamasai quran أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وَإِن كُنْتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا بِصُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُوا شُهَدَاءَكُم مِّن دُونِ اللَّهِ إِن كُنْتُمْ صَادِقِينَ فَإِن لَّمْ تَفْعَلُوا وَلَن تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ আল্লাহ মেয়ে কুরবানী তিয়াবা মিহুন তিমাং আল্লাহকে আড়া মোহাম্মদ গে ফানু গে মাচ্চা এ বাবা লেবি কীতি গুরুয়ানা মেদ শাক্কেক গে মাতি তি বেজ্জে কামুগা ওয়ানা মা ফাতু বি সূরাতি তিমাং শাক্কু কুরআনা এই তিমাং আল্লাহ বাবা লেবি এচ্চেক কামা একারে ফানু গে মাচ্চা তিমাং আল্লাহ বাবা লেবি এচ্চেক কামা তিয়াবা মিহুন শাক্কু কুরআনা মা ফাতু বি সূরাতি মি মিসলিহি এ গুরুয়ান ফাদ এম সূরাতে বেসনি গান তিয়াবা মিহুন গে নিসবালারে wad'u shuhada'akum min dunillahi adi allah fi wati amati alkhun qura huriha faratakam madadang edius gowash madadang edius madad besedere faratakum ekanta takkurum gamacha e suratin hedum gamacha in kuntum sawadin tibami hunte duwarin kamugawana nikan ekan kuffa dakkabala balash kommekas mi makka ga mushrikunas enge qur'ana ki ei haggu tedukan abu jahulan enge haggu tedukan abu jahula mi yak suwal qur'ani sahabin ge teren bekalak e abu jahule e amr ibn hisame খালেগ ফান এঙ্গেহে মোহাম্মদ গে ফান এই তেদু রাসূল এককান হামা আবু জাহল দন্নানি কি কি আ কি এঙ্গে তি মানে হক রাসূল খান হক রাসূল খান তি মানে এঙ্গে এই আল্লাহ গে হযরতম বড়ায় হুন্ডা বি হক গু তেদু রাসূল খান তি মানে এঙ্গে দেন সাহাবী মি দালওয়ানি দেন এহেম বজ্জা কি বেন হে ঈমান নু মান তিহরি এ রাসূল আন ঈমান নু মান তিহরি কি বেন হে এন্দ আবু জাহল কি কে মুনি আবু জাহল মুনি বানু হাশিম মি হুন্না তি মানে মেন্না বানু হাশিম রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়া সাল্লাম বাড়া গান্নাই বানু হাশিম বানু হাশিম মিউনা তিমান নামে গাবিদায়া মি জাহেলিয়ে জামানা সুরে ফেরিগে মে সুরিহা কামে গাই ওয়াদে বেরি বামুন্নে এমি হুন হাজিন হাজিন ফেন্দি ফি আহর মে হুনা কান দে মোয়ে মি গতা এমি হুন গে ফুলুন তানে কোলং ইমারক কফি আনে বাতি মান মে ইমারক কোরা মোয়ে এমি হুন কোরা কম নে কামে গে আনে কোলো তিমান নামে কোরা মোয়ে এবরা কারে মি কান্তাত তাহু গে ওয়াদে বেরি কাং আসে মেরি কামকু দোস কোলো কুং এমি হুন গে দাওয়া কুরিয়ে তিমান নামে গে তেরে গে নাবিয়া কোয়ে বাহতে আর মে কোন্তা হুন গে নাবিয়া হুগেন না আর মে কোন্তা হুন গে নাবিয়া হুগেন না এহেম বেগে নে তিমান না একাই ফানা তাবানো মাম মি হিরি হাসাদে বেরি কাম আবু জাহুলান এঙ্গে হাম রাঙ্গালান হাগ্গু রাসূল কাং কুরআন কি হাগ্গু হাগ্গু ফইকাং এঙ্গে একামাকু হাসাদে বেরি কামুন কিবুরু বেরি কামুন এনা তাবানো মে হুরি এ ওয়াদাবেরকান জাহিলিয়া জামানুকে ওয়াদাবেরকাম কেসন নুরাক্কা আচ্ছেন এই বরান নুরাক্কা কামে মি ওয়াদাবেরকান ওয়াদাবেরকান জাহামিয়তি হিয়োকান তত্তাওগে হিয়োকান তত্তাওগে তিয়াবামি কামনে কা ওয়াদাবেরি ওয়াশে অতি ওয়াসাবিকু ইলা মাগফিরাতিন ওয়া জান্নাতিন আরদুহাস সামাওয়াত ওয়াল আরদ তিয়াবামি আল্লাহকে ফাফাফুস সামা দিমাল ওয়াদা জাহার আদি এ স্বর্গে দিমাল ওয়াদা জাহার এ স্বর্গে কে বড় মিনা কি এ স্বর্গে ওয়ে উডা বিম ফাদাইম বড় আরদুহা এগে ফুলামি স্বর্গে ফুলামি আরদুহা কা আরদিস সামাই ওয়াল আরদ উড়তাকা বিংহা ফুলালে স্বর্গে এবুরম বেস মা ফুলা বাই মিহুনা দুনিয়ে এবারং এ বলিবে বিং স্বর্গে গা দুনিয়া দুনিয়া এবার বিং এ বলিবে স্বর্গে গা সা কোল বান্দার লিবে তাং কোল বেস দুনিয়া দুনিয়া গা ওয়াহা ইচ্ছা কবর হে কম বড় আদি দুনিয়ে গে মিমবর বিন লিবে মিহা গে হালে কি কবে এতন স্বর্গে হমে এ ফাদামি হম বসে বাউলে এই এবারং আলকং কং এবারং হে ওখান তত্তাক পুরে বুন মি হুন্নাং এবার বিং এ বালিবে এমি হাকা সুয়ার গেগা খাদি মুন্না গান্ডবার তাকা কো আমে কানি বিমেন নুনে আবাদ ওয়েফাওয়া বিং এ নাং এবে লিবেনি গান্ডবার তাকা হাদি মুন্না একুগা মুস গান্ডবার তাকে লিবুন কাস আরাম এ নুয়ান এ সুয়ার এ গান্ডবার তা হগে খাদি মুন তিবি আরাম আন খাদি মুন লিবে এ বাই নয়া এ নাং আবিং এ বালিবে তাঙ্গা হুর ইত্তাব বাবর আবিং আমাল তাহুগে দারাজাগে গতুং এতানুগে আমিংগে গতুগে হুরাল ইনং এবালিবে হাই শাহিদ আল্লাহ মগো শাহিদ ওয়া মিহাক ইনামেগে গতুগে আল্লাহ সুবহান ওয়া তাআলা দেবান এই এনা এদুমাকা নুলে আদি হাইদিহাতিন হুরাল ইন হাইদিহাতিন হুরাল ইন আমিংগে গতুগে এনা দেবান এনাগে লেফত বিমতি কি জিহমা কো এনাগে ফাফাতা ফুহাবিগেন দান এনাগে মাকাম সুবর্গিন এনা দাক্কালবেন মারুন ওয়ানিস দুনিয়াগে দুনিয়াগে মারুন ওয়ানিস সময়কানি সুবর্গে ফেন্নান বাই কি শাহিদুন এমিহুঙ্গে ফুরান এমিহুঙ্গে হাসিগাঁডং আল্লাহ সুবহান ওয়া তাআলা নেরুমুগে কুরিং এমিহুন নাং এমিহুঙ্গে মাকামু দাক্কা লাবান সুবারুগিন ইহা মা ইব্বাই শাহিদুন নাকি কমিয়াগে আল্লাহ সুবহান ওয়া তাআলা ইতাঙ্গা মাকামু তাং এ দেবানি এমিহুঙ্গে আমাল তাহুগে দারাজা কমে সেবা কেনু মি কাফারুন মিতাঙ্গে বায়া কোরে নকুতায় কি মি কাফারুন নবেস এব এঙ্গে মি হাগ্গু দিনকা মিহারুম দুনিয়াগে মি উলা কাফারুন নবেস এব এঙ্গে মি হাগ্গু দিনকা মিদিনাত তাবাবেন কাং ফালাহ কামিয়াব হুরি মিদিনাত তাবাবেন কাং একান্তং আলগন্ন হামা রাঙ্গালাগে বেঙ্গে জাপান মিহুন এমিহুন না එවැනි දුනියෙක අල්ලාහ් සුබ්හානහු තාලා තරග්ගී දෙවෑ මිනිස්සුන්ගේ ඉතිබාර මිනුන දෙවෑ කීවෙගෙන එමිහුම් මි හෝදාගේ තමකි මුස්ලිමුන්ගේ අඛලාග්ගේ රිවති බෑතකින් එමිහුන් දමාගති ඒ තෙදුවරි කමා මකරුහීලෙන් නෙහෙදුමා දොගුණු වුණු මාමිකන්තත්ත මිහුන් දමාගති මිමුණ එබැංගේ ඉස්ලාම් දිනුගේ හැර රිවති අස්ලු රිවති සීපතකකි ඒයි එකමක කාෆරු බයක අමල කුරිකම ගාවියස් ඒගේ නැතිජ දුනියගේ ෆෙනිගෙන් දාන කමකේ මිමිහුන්න එබැංගේ කමක හිතාමකි මුස්ලිමුන් කම මෙය දවවා කුරා මිහුන් විශ්නායනික දුනියේ එමිහුන්න වර මකර වෙරි බය දුනියකු නැතේ මුස්ලිමුන් නවර මකරා හිලෙන් හදා බයකු දුනියකු නැකම වන් දුනියේ මිහුන්න මකරද වියපාරිගේස් එෆ් එහා මකර හදා මිහුන්න කියමි එම්මේ වරුගද මකර හදා මිනකි මුස්ලිමු එම්මේ බොඩ දේ අසාබ් ලිබේ මියු එම්මේ බොඩ කියාමෙ දෝක අල්ලාහ එම්මේ ගදපත අසාබ් දෙවා මියුගේ තරේගේ පරි විහාරිගේ මකර හදා මියා එම්මේ ගදපත අසාබ් දෙවා මියාගේ තරේගේ විහාරිගේ මකර හදා මියා එකන් තම් මුස්ලිමුගේ තරේගේ ඔත්තිහම ඉන්තිහා දරජය ෆෙතුරිප ජපාන් මියුන් එමිහු මිසිපතහුගේ හිපි තෙදුවරි කමා මකර හීරෙන් නැහෙතුමා දොගුන් නැහෙතුමා එකමුගේ හිපීම එමිහු නමියුගේ මුල්ලි දුනියේග එබැයිගේ මුදලන් ඉතුබාර කුරා බයකි කොම් බයි ජපානමේ මුලි දුනියගේ මුස්ලිමුන් වියස් කාෆරුන් වියස් එමීහුන්ගේ මුදාතු දිහෙජ්ජ එයක් ඉතුබාර කුරානෙ මුරිහායන් ඉතුබාර කුරාන ඒගේ මොළකම ඒගේ මකරෙන් නින්නාන කම එම්මෙන් යගින් කුරාන එමීහුන්ගේ විහාර අල්ලාහ් සුබ්හානහු වතාල තරග්ගී කුරවි මිරි වෙති සිෆා එමීහුන් ලිබිගතීම කාෆරුනෙක් කමකෝ කාෆරුනෙක් කමකෝ එහෙම එමීහුන් නැසෙබ එංගේ ඉස්ලාම් දිනකි මීකන් හග්ගු දිනකි එකමකෝ මියදු මි කාෆරුන්ගේ බොඩතින්නක් තිබි මීහුන්නගේ බැංගේ මුස්ලිමුන්ගේ තිබි අස්ලු දීම්මති නූකන් එමීහුන් අස්ලු දීම්මච්චන් අරාෆියා තිමන් නමෙන් සුන්නාපති කොල්ලාන මෙමුනේගේ එහෙන් වෙගෙන් මේ ෆලස්තීනගේ බොඩ ඉස්රායිලගේ බොඩ මිහ ෂෙරොන් එනා හුරීරු එනා මි බුණනි කීකේ මස්ජිදුල් අක්සෝ කෑරිගේ හුර ෆේන බුණනි ෆතිස් නමාද් වගුතුගේ මස්ජිදුල් අක්සෝ කෑරිගේ ආ හුකුර නමාද් වගුතු මස්ජිදුල් අක්සෝ ඇර හුද්දදී මහුද්ද දේවියා එතංග නමාද් කුරන් හුකුරු දුවහුගා හුකුරු වගුතුගේ එතාංග හුර ෆේන මි බුණනි මි හුකුරු නමාද මි ඈස් මි තිබෙ මීහුන් මි අදද ෆතිස් නමාද ජමාවි ජෙයියා එවි තිමන් නමේ මෙතනම් ෆෑබාෂ දූකොල්ලා රේවි ෆලස්තීනුගේ බින් තිමන් නමේ චෙරෝන බුණිකම බණි ෆතිස් නමාද ගේ මති දේශාහු හුකුරු නමාද ගේ ෆුරගෙන් එබ දේහම ඒ මන්දර ෆෙන්නාන මිමිස් කිතුන් තේෆුන නැ ෆේනි වැඩ ගන්නානේ හුකුරු නමාද මුනි මති පුරි යහුරි හතන ෆුරගෙන් දා එකම කු නමාද ගේ ෆතිස් නමාද ගේ ඔයසත් පරිසමාද ගන්නේ මේ මුස්ලිමුන් අනුවන මේ කියන්නේ මුස්ලිමුන් මේහුන්ගේ හුරි හාෂියාර්ථක අඛලාකි හුරි හාසිෆතක මෙවැනි දූකොල්ලා මුස්ලිමුන් මේ කොපි කරණි ගෛර මුස්ලිමුන් එමීහුන්ගේ මකවරකම් බල මුස්ලිමුන්ගේ බය සිෆතන් එමීහුන් නගාගති එමීහුන් දුනියගේ තරග්ගී හොද මට්ටකා කුරියක් දීව මට්ටකා එමීහුන් මුස්ලිමුන් නකන් එවරුවස් නෑගේ මුස්ලිමුන්ගේ බය සිෆතන් එමීහුන් දමාගති මුස්ලිමුන් නකන් නෑගේ මුස්ලිමුන් එසිෆත දූකොල්ලි එමීහුන්න මුස්ලිමුන් ලිබිගති එමීහුන්ගේ එහෙර හඩිමුඩු දාර සිෆත මුස්ලිමුන් බලාගති එයිරියති සිෆතක් කමුගා මුස්ලිමුන්ගේ එහෙර ඉස්ලාමී රීති උසූල්ත එමීහුන් දූකොල්ලි කාෆරුන්න දූකොල්ලි මමියා දු කාෆරුන් එතිවි මුස්ලිමුන්ගේ මතීගේ මුස්ලිමුන් මෙතිවි මියා දු දුනියේග අලොවෙති වෙසා සබවකි කව සබවකි මි දෙන්න උණු සබබොයි මුස්ලිමුන් මුස්ලිමුන්ගේ රීති ආදකාරත දූකොල්ලා මුස්ලිමුන්ගේ සකාෆයි දූකොල්ලා හොවනි එමීහුන් අතුලයාගන් තී එමීහුන රීතිවි එමීහුන්ගේ තිබි හඩිමුඩු දාර ෆෂන්තකා හඩිමුඩු දාර උසූල්ත මීහුන රීතිවි එගොයින් මි බලයාගති අල්ගොන් හම යකීනව සෙමීහුන් නම් එගේ මි දීන කිමි හග්ගු දීංගන් එහෙම්බෙන් එමීහුන් මි දීනුන් එවක්කන් කුරණි බයක් කන්තත්ත එමීහුන සෙබෙන්ගේ දුනියේග මි කහල බයක් කන්තත්ත කොෆිය අල්ලාහ් සුබ්හානහු වතාලා දුනියේග ඒකේ බදල දෙවානක අල්ලාහ් සුබ්හානහු වතාලා එව්වස් ෆරාතකන් අනියාවරි වඩ නුගන්නවාන එව්වස් ෆරාතක ඒ කාෆර එව්වස් මුමිනේ වියස් මුස්ලිමේ වියස් අල්ලාහ් සුබ්හානහු වතාලා එබ්බස් ෆරාතක අනියාවර වඩනු ගන්නවානේ කාෆරුන් හේවමලෙක් කොෆි නම අගොනි මොනේද කාෆරුන් කාෆර වෙති වෙකුරා හේවමලෙන් අල්ලාහ් ගබුලෙන් කුරවානේ ඒ ගබුලෙන් කුරවානේ කොන් ගොතක ආඛිරෙත් දොහගේ ඒගේ බදල දෙවවා ගොතකන් අල්ලාහ් සුබ්හානහු වතාලා කාෆරෙක් ගමලෙක් ගබුලෙන් කුරවානේ ඒකම කාෆරෙක් කමක වෙස් හේව අමලෙ දුනියේක කොෆි නම ඒගේ අජරු අල්ලාහ් සුබ්හානහු වතාලා දුනියේක එනෙ දෙවවානේ දුනියේක අලගොන්න ෆෙන්නාන්සක මීහුන එහිවේ දේ ෆරායිත්ත කාෆරුගේ ජමායිත්ත එමිහුන කිහා තරග්ගියෙන් එදිබෙනි දුනියේක ඒගේ බදලුගේ ඒ තෆ්ෆාසයන් එමුනගේ බදිබේ එහෙම් ෆරායිත්තක අදී එමිහුන්ගේ නම් එව මෂූර වෙගෙන දේ දුනියේක මීජ නියෝජසායමි අල්ලාහ් සුබ්හානහු වතාලා දෙවවා එමිහුන් එතම් මිලියන් ඩොලරෙන් හරදු කොල්ලනි බයක මිසාරක එහියක ඒගේ තින් හතර ගුණ එමිහුන් නම් එබ අල්ලාහ් දෙවවාලු ෆහතුන් ඒයක ජසා දුනියේ ගල්ලෝ බරාබර දෙවන් එබ්බස් ෆරාතේ කලංග අනියරුන් වඩින ගන්නවානෙ දුනියේ කාෆරුන්නම් එමිහුම් කොප්ප දුනියේ වී ගොතුන් එමිහුම් කොප්ප හොරි හේව කන්තත්තකන් අල්ලාහ් සුබ්හානහු තාලා දුනියේ ගෙමිහුන්නම් හේව ජසා දෙවන් එකමක ආඛරතන් එමිහුම් දායරු ගෙමිහුම් දානි හුස්සත ආඛරතුක එබෑ එමිහුම් වන්න ජීන් නරකය ඔම්මේකත් අල්ලාහ් සුබ්හානහු තාලා මෙහි කරවණි තියබෑ මිහුන් එකන් ගෙනස් බලාරේ ෆද සූරත මුනායින් බෙන් ගෙනු ගෙන වෙන කම්බස් ඊයා ගොනම බයං කුරින් එමිහුන් නබහකේ නුගෙන වෙන කම් එපහොන් එමුනම් හෙදි එමිහුන් ඒ වගුතු ඒ අවහුග හුරි එම්මෙ මොළු මිහා ගෙනස්කින් එන ලැබ හෙදි සූරයි අල් ෆීල් මල් ෆීල් ව මා අදරාක මල් ෆීල් මීයන් හෙදුණු එච්චකි ඒ නයි මුනි කීක තිවන්න නැක නෙහෙදෙනවා කුර්ආනා එක්පද එච්චෙන් නුගෙන වෙන හොදු ඒ නබුනේපි එහෙම කුර්ආනා එක්පද එහෙන් එවෙස එච්චෙන් නුගෙන දෙන් අල්ලාහ් කරන ෆා ඉල්ලම් තෆාලු යබෑ මිහුන් කන්ත නුකුර වෙජ්ජා තියබෑ මිහුන් වලන් තෆලු දුවහකුන් වස්කුර වේනේ නු වහක තියබෑම වුණ සූරතෙන් එපද නුගෙන වෙජ්ජියා හඳන් කුරාහේ වලන් තෆලු දුවහක් වස් නුගෙන වේනේ එපද සූරත තියබෑම වුණ එහෙමම ෆත්තකුන් නාරල් ලතී වකූදුහන් නාස් වල් හිජාර තියබෑම වුණ ඒ නරකය බිරුවති වාරේ ඒ නරකයගේ දරකි අන්නාසු මිස්තකුන්නා වල් හිජාර හිදේ මිස්තකුන්නා හිදේ ඒ නරකයගේ දරකි උඉද්දතු ලිල් කාෆිරින් ඒ නරකවනි හෙද්දෙයිසයි කාෆරුන්ටක තයාර කුරේසයි කාෆරුන්ටක මි ආයතුන් ඉස්තිදාල් කරවා ඉල්මෙරි මිදාලවනි නරකය ස්වර්ගවනි හෙද්දෙයිසයි මිහාරවස් මිහාරවස් වනි හෙද්දෙයිසයි එකහොම බයි ෆිරකාතහුගේ මිහුන්ගේ බදවවා කුරේ නරකය ස්වර්ගයක හෙද්දෙයිසයි නොවේ আদি පහුන්නේ අල්ලාහ් වද්දවාන් එබ්බයක මිහෙම් මිදවවා කුරන් දැන් අද අනබ්බයක බදවවා කුරේ ස්වර්ගය නරකයස් ෆනාවගෙන් දානේ ස්වර්ගය නරකයස් ෆනාවගෙන් දාන් දුනිය ෆනාවගෙන් දාහින්දු අල්ලාහ් මේකන කුල්ලු මන আলাইහි ෆාන් පුරිහාච්ච ෆනාවගෙන් දානේ අල්ලාහ් කියවා එමේ මිහුන් ගබුනේ ස්වර්ගය නරකයේ ෆනාවගෙන් දානකම අහලුස් සුන්නා වල් ජමාතුක අකීදා කි ස්වර්ගය නරකයක ෆනායන් නොවාන ස්වර්ගය නරකයක ෆනායන් නොවාන එවනි හෙද්දෙයිෆා දුනියා ගුලුන් හුරි හුරිහාච්ච ෆනාවගෙන් දානේ දුනියා ගුලුන් හුරි හුරිහාච්ච ෆනාවගෙන් දානේ එකම කු ස්වර්ගය නරකය කි දුනියක ගුලුන් හුරි එච්චෙන් නොයි ආඛරතා ගුලුන් හුරි දෙතන් එයි ඒ දෙතන් ෆනාවගෙන් නොදාන ඒ අහලුස් සුන්නා වල් ජමාතුක අකීදා කි දෙන් අදි එබහුලේ අදි බාතිල ෆිකුරේ මුතජිදා මිසාරක මුතජිනා නේ කිහුණු ෆිරුකාගේ මීහුන් මෙබෑ මීහුන් දවවා කුරා ගොතුගා නරක එම්මෙ පහුන් නරක ෆනාවෙකින් දාන කියාමෙ දවහුගා වරස් සමාන් තකේ බුම පහුන් නරක ෆනාවෙකින් දාන එමෙ පහුන් බාකි එම්මෙ පහුන් ඔන්නානි කොන්තනේ ස්වර්ගයේ කනේ එම්මෙ ස්වර්ග වන්න නරක මෙහෙම් පුරන්නේ කොම්මෙ සමාන් කාෆරන් තස අල්ලාහ් ස්වර්ග වන්න නමෙ ගදරි දැකි අල්ලාහ්ගේ රහමයින් හුරි හච්ච කවර තනවස් වෙගෙන වේ එමිහෙන නුනගය අනෙන් ආයතෙන් අල්ලාහ්ගේ අසාබ සුරි හාසාබ කවර ගදපද වෙගෙන වාකි එබැන්නු නගය මිහුන්න අල්ලාහ් තිමන් අල්ලාහ්ගේ රහමින් හුරි හච්ච කුර තනවස් වෙගෙන්නේ මීගොත වහී කරේ ගුරුවානුග ඒක පහතුගේ වහී කරවයි වාන අසාබි ලෂදීත් තිමන් අල්ලාහ්ගේ අසාබ සමය හගද ෆදවෙගෙන් වෙස්වේ අසාබස් එතනෙන්නු නගය කොම්මයකස අල්ලාහ් සුබ්හානහු වතාලාගේ රහම තනවස් වෙගෙන් වෙ හුරි හච්ච කවර එහෙන් නමවස් නරකයාගේ එම්මෙ පහුන් දෙමිති බේනි කාෆරුන් නරකයාගේ එම්මෙ පහුන් දෙමිති බේනි කාෆරුන් නා මුනාෆිකුන් එමිහුන් දෙමිති බේනි මුස්ලිමුන්ගේ ගොතුගේ උලසතිවි මීහුන් මිසාරක ෆාෆතහුගේ සබබුන් එමිහුන් නරකය වදගෙන් දියයි කොම්මස් දුවාකුන් එමිහුන් එමිහුන්ගේ ෆාෆතහුගේ රහ ඒ නරකයගේ දෙකම පහු ස්වර්ග වන්නාන මුස්ලිමුන්ගේ තරෙන් එබහි ශර්තකී තවහීදුගේ මතීගේ මරවෙෆාවා මීහා එනගේ ෆාෆතහුගේ සබබුන් එන දාන නරකය ෆාෆවෙරි තවහීදුගේ මතී මරමුන්ගේ ශර්තේ තවහීදු නැති තවහීදු එක්කිබාර හොරේ ඛුරාෆිකන් තත්තකා ශිරුහුගේ තරය වදහුර මරවා මීහා ඒනගේ අල්ලාහ් එබ්බස් අමලේ කබූල නුකරවාන ඒ කිතම් මේ අමලේ දුනියක කුරිකමු ගවියස් කිතම් මේ අමලෙන් එන දුනියක කුරිකමු ගවියස් අල්ලාහ් සුබ්හානහු තාලා එයින් එබ්බස් අමලේ කබූල නුකරවාන ඛුරාෆිකන් තත්තකා බිදවතකා ශිරුහුගේ මති හුර එන අමල කුරාහ හිඳකු ඛුරාෆිකන් තත්තකා කියයි ඒ කමුගේ මච්ච දිනුගේ දලීල නැති කුරවේ කන් තත්ත දිනුගේ අලක් කුරවේ කන් තත් බිදවතවේ සමය ෆදා කියා කමෙතරම මෙතරේගේ මිහුරි ඛුරාෆියෙස් දලීලෙ නැති දීනුගේ ශරවි දලීලෙ නැති කුරවේ කන්තත්ත ශරවි දලීලෙ නැති කුරවේ කොම්මෙ කමකි එයි බිදුවේ ඒත කියාම දොහගෙනගේ බොලජ් රද්දු කුරවේ කොම්මයාකස් කොම්මයාකස් අල්ලාහ් මේ කුරවණි එමිහුන්න ඒ ගුර්වානු ආයතෙන් නුගෙන වෙජ්ජියා නුවත එමිහුන්ගේ එකන් නුකර වෙජ්ජියා දුවහක් වස් එකන් නුකර වේනේ එහෙම තිය බෑ මිහුන් ඒ නරකය බිරුවති වාශේ ඒ නරකයගේ දරකි මිස්තකුන්නා හිලේ ඒ තයාර කුරේ ෆහුරි කාෆරුනා තයාර කුර උද්දත් මාදීගේ සීගායනි ගෙනේ මාදීගේ ෆියුලු එනි ගෙනේ ගමනකි මිහාර හුරිය තයාර කුරවිෆය තයාර කුරවිෆය හුරි ඒ නරක kafarun tayyar kurayfa urama swarugewe sama efada swarugewe suri heddevifa etanga etan taragiva undane kam swaruge taragiva undane ei ei mistakun amalu kuri warakan enage gandwarutan etanga elemundane enage gandwarutan elemundane etanga gandwarutan alubadwan malaikatun malaikatun ebe kalun etanga masahi kurawani gandwarutan alan hama emme swaruge siya iswaruge huriha kam kurawani allah subhanahu wa taala ge aipulun Allah subhanahu wa ta'ala ga aipulun tinechchen heddevi ekalaange aipulun hama sida tinechchen Allah subhanahu wa ta'ala ne haddafa ei ekechchaki ei Adam alayhis salam Allah heddevi ekalaange aipulun kiyedi Qur'anu geben ewahaka khalaq lima khalaqtu bi yadayya shaytanan Allah me wahi kurawani kiwegen he timan Allah ge de aipulun e heddevi makulluga sajida tiyano kuri Allah ga aipulun heddevi Adam alayhis salam Then Tauratul Yubi Allah gait pulung. Eh Devana. Timmane ki Jannatul Firdaus ki gastaka gandwartang haddani Allah gait pulung. Eh me Rasulullah SAW hadis pukana tiya bamihum swarge edenya Firdaus ke swarge edeshe. Sabab ki e swarge emme mati swarge ki e swarge ne vani artha phala. Uriha artha ke maamoy ge ara raluge ara kiruge ara amigo tagu suriha artha ke phala fhori e swarge. Eswaruge mati gawani rahmanuge arshe ei emme mati swaruge tiyabame nge dere eder jannatul firdaus nge dere tiyabame me har misalen algonme madrasa gi masai kon e reportam masakke kofia bi report adi liben entawan e reportam masakke kurima adi bi report liben egotum wahake ki swaruge jannatul firdausam masai kurare erun adi swaruge ge adi emme dar swaruge salaha ganna adi emme dar swarga ala ganna emme mati swarga ette kama sai kokgen ekem misarak algonna mitin ko mes do ala ganna swarga wanna ni la ilaha illallah kiya gennu he mitibi eron de lobla swarga nulibene me naraka ge emme adigen daan ji daan swarga nulibene ego tan niek ganega mitibeni na swarga ge emme dar daraja ho tan niek ganega ekem ko dunyavi kam ekga jihjiya emme mati kan tan ena ho da masai qurane nikam visna rabba duniyege vifariyat yebame duniye kandataka visna rabba duniyege misalakat detin kamen husayelu niyege tere ekkama kiye me mati kantat den ya jehunu konchitto ikhtiyar qurani insana matiyat sak engha sufiya fasite karu fiya 270 fiya banda miya ko imbrani kare mitanu ikhtiyar ko bala re bae ena ikhtiyar qurani kon bae engha sufiya ge bae shakke visne ekama ko akhiratu ge vifari ena e badalu kollani kihine ආඝරතු වේනා ඉබ්‍රාහීම නිතිමන් නම් මේ දරුදරජරංගාලය එතන කියේ දෙමි තිබෙන් ජීහෙත මිතන කි මුස්කුලියෙන් දාන සුවාන් උරුග මජාක ෆොනිකොන් මුලලාසා දවස කොළොංගේ දියේ ඒ දවස වර තාලගණුන් තර මිතාන් විසයක දවස හති වේ කොළොන් නං ඉගෙනේ වේක කොළොන්ගේ සුවාන් දවස වර කිහා මජලෙක් ගත කොළොන් කිහා ෆොන්්‍ය කිහා රාමෙක් එකම කේ දවස යති ගොස්ස දැන් මියර මුස්කුලි දවස කොළො විසාලක මුස්කුලි දවස කොළො දෙන්නේ නේ කන්තක ඒ මජලෙ ඉමි ෆොන් muskulen ga bar deraven go sallahu ka hadrat danji nohure ven mitana ekama ko swarug yaki ei etana devijjana arama niyamatu ga abadu zuwan kam mati ga abadu zuwan kam kas badale nan abadu ave hunane zuwan kam etanu ge mi hunani te wanna emme dar daraja fu de eti manna ya dar daraja masai kurima dar daraja islab vainu dan dar daraja masai kurima furatama swarug ge jannatul firdaus dibe to masai kuran jehin erun adi swarug ge ge dar daraja islab vala algonna duniyavi kan tatakun ebainge emme mati echchatta agata kofiya ege dan adi algonna libevarwani ehme emme mati sorgen algonna men jihena masay kuran kommekas allahum wa ikran wa bashir alladhina amanu wa amilus salihati anna lahum jannatin tajri min tahtiha al-anhar kullama ruziqu minha min thamaratir rizqan qalu hadha alladhi ruziquna min qabl wa utu bihi mutashabiha ومع الله نحيك ربني وبشري الذين آمنوا اي محمد غفان كريفان افاور كمك خبر دبار ايمان بالصالح عمل قرمين ايمان كما كي كوبا اي عقيدة امي فرطم شهادة وكلمة كيما فهو ايك مچ عمل بنا قرمين نن خبر دبار هم ايكن لا اله الله دلون كيمي هن كنن قرآن وكم آيات ايمان كمك واحك الله ذكر قرب كم آيات ايك فاتك الله بذكر قرب هيو عمل قرمين هن صالح عمل قرمي هن اهم بما عمل اي شرطن ايمان كاموك عمل نكره سورغن وانان بيفلون عمل نكره سورغن وانان الله تن آياتك سورغ ودوا في بيك سورغ اهل ونم بما كنتم تعملون بما كنتم تعملون تيبامي هن قري عمل تهوك سببون تيبامي هن سورغ ملي بني පුරි අමලත හුගේ සබබු හමලෙන්න කො කින ස්වර්ගවන්නා යොන් අගබොඩු ස්වර්ගය අලගොනුති කලිමා කියාෆිය ස්වර්ගවන්නානේ කොම්මෙ දුව කොම්මස් තුහා කො වරන් නොබය බහෙන් එයි කුෆුරුගේ කලිමයක වස්මු ගටිගෙන් වේ කලිමා සබබකි ඒනෙන් හගීගතුක ඒ බුණනි කි කේන ආහිගතුක තිමන්න නරකයාගේ අලිෆානුගේ මච්චන් එතද් දුවහක කෙක්කොල්ල ෆානමෙ එන්නුන් තේ බුණෙන් එයි කුෆුරුගේ බහෙ එහෙන් ඒ බුණෙවෙනි බහුගේ බස් අඹරාල බැලේක ශරහ කොල්ල බැලේ නගේ බහුගේ ශරහ කොෆියා මි ශරහ නිකුන්නානේ එන ඉබුණනි තිමන්න කලිම කියන් හොරජ කොම්මස් තුක් සෝරුක වදවෙන් උහෙ නමාද නුකුරිය ශ්‍රෝදන හිෆියස් එමෙ අල්ලාහ් වෙන ෆමා අස්බරහුම් අලන් නාර් එන නරකේ කෙක්කොල්ලවර් නිකම් බලා බලාෂ එහෙන් විම වාහිකේ ඒ වරන් නොබෑ බහෙන් හයිගතුක එහෙන් බුණුන් එයි අමලු එයි ෂර්තෙන් ඊමාන් කමුගේ අමලු නොකොරෙ ගියාමෙද් දොහක සුවරුගයක නොදෙවේන ඉල්මරින් ඉත්තිෆාක් අමලු නොකොස් සුවරුගේ නොදෙවේන අමලු කොග්ගෙන් ස්වර්ගේ වදවේනි එම්වේ අල්ලාහ් සුබ්හාන තාලා ඊමාන් කමුගේ වාහක නංගන්න කොම්මෙ තනෙග්ග කියලාගේ බව හිකරව වාමිලු ස්වාලිහාත් හේව අමල් කුරිමියු කොම්මෙ අල්ලාහ් හිකරණියේ මුහම්මද් ෆාන කරේෆාන ඊමාන් වේ ස්වාලිහ අමල් කුල මීහුන්න මී උපාර කම ખબર දෙවවා ඒ කොන් කොන් ખબર අන්න ලහුම් ජන්නාත් හැම කරුන් එබෑ මීහුන්න වේ ස්වර්ගෙත එම්මේ ස්වර්ගම ස්වර්ගය කියලා රසූල් හදිස් කුරණි ස්වර්ගය කියලා එම්මේ ස්වර්ගෙන් නෝනේ ඉන්නහ ජිනාන නාදේශෝ ඉන්නහ ජිනාන ඒ ස්වර්ගේ තකෙකේ බෑවරු එහෙම ිතන් ජන්නාත් ජන්නතුන්නෙන්නුන් ජන්නාත් ස්වර්ගේ තකෙව්වේ අන්නලහුම් ජන්නාත බෑමන බේ ස්වර්ගේ තකෙ තජරීමින් තහතිල් අන්හාර් අස්ලු අරයිබහුගේ ජන්නත කියන බගීචාය ජන්නත කියන ලෆ්සි ගොතුන් ඒක බගීචාය දැන් දිවෙහෙම් කියන්නේ මිහාර ජන්නත ස්වර්ගේ අරයිබහුගේ ජන්නත කියන බගීචාය අන්න ලහුම් ජන්නාතින් තජරී මින් තහතිල් අන්හාර එතනගේ දරුන් කෝර්ත දෙමිගෙන් වේ තෆාතු වත්තරුගේ කෝර්ත ෆේනුගේ කෝරා රලුගේ කෝරා රාවස් ලිබේන එතනුග රා ස්වර්ගයේ කිලිබේ එබ රාවස් එම්මෙ තාසාරා එම්මෙ මීරු රා රලුගේ කෝර්තන් එබේ මාමුයිගේ කෝර්ත වේ කිරුගේ කෝර්ත වේ අනෙක්ක එතනුගේ හුරි කෝර්ත කියේ තොබී තකෙති එයි මාමුයි කුලඳුරුන්න ගා මාමුයි එන්නුන් අල්ලාහ් හෙද්දෙවි මාමුයි තුනිය කලවන මිලිවෙනි කුලන්තුරක් ගබණු ජනමාරක් ගබණුන් ඇති කොළ මිලිවෙනි. හැම එකත කිරුකොළුව සලගන මිලිවෙනි කොංචේ. ගෙරීගේ නජිහා ඒගේ ලෙයා දෙමෙදුන් අන්න ඉච්චෙන් ඒ කිරක්. ගුරුවන් ගල්ලාය කරේ. මින් බයිනි ෆරසින් වදමින්. එයි අල්ලාහ් සුබ්හාන තාලා ලබ්බාමනි ඒගේ ලෙයා ඒගේ නජිහාගේ දෙමෙදුන් යනනි කිරු. ඒ කිරු පොදු අලගන නමි බොයනි එකම ස්වර්ගයේ අල්ලාහ් ලැබි කිරක් ඒ ගෙරීගේ බණකුන් නරේච්චෙන් නෝන් ඒ කිය අල්ලාහ් සුබ්හාන ව තාලා එකලාංගේ හදා තොබී පුයිමෙන් ඒ යතාංග අල්ලාහ් දවාවා එතනක හුරිහා ඇච්චි සකේ තොබී ඇච්චි තොබී ඇච්චි ඒ කොමෙහ අල්ලාහ් මයි කුරමණී එතනක ධර්ම ෆෙන් ආර්ථ දෙමිගෙන් වාස වර්ගෙ තංග එවා මිහුන්න වේ කුල්ලමා රුසුකු මින්හා මින් සමර එබා මිහුන්න කොම්මෙ ෆහරකුස් මේවා දෙවේ හිඳු මේවා තංග මිහුන්න ලිබේ හිඳුවා එමිහුම් බුණානතේ කාලෝ හාදල්ලදි රුසුකුනා මින් කබල් මේව දුනියගේ සහරමන්න ලිබුණු වත්තරුගේ ආඵලකේ මේවයි කි. ආඵලින් නානේ දුනියගේ ඉන්න ගොත ආඵල එකමකගේ රහය දුනියගේලා රහයන් නු යකුලානි කි. එහෙන් රහය. එහෙන් වෙන්නේ මෙහෙමනම් එක්කල වත්තරු වීමයි මෙහෙමනම් දුනියගේ සලගන්න ලිබුණු වත්තරේ මේ ආඵල ඔරෙන්ජ් එක මිසාර මේ ලිබුණි. එහුන් නානේ හිතන් ඇරීමම ගහුම් වගුතුන්නේ අනෙක් අලගොඬ මෙන්න මේවයි දුනියගේ මිලිබෙනි ගහුග ඉඳ එත දුවහකු ගහුග ඉනමස්සහු. මේ කුමකින් ගහුග එත ස්වර්ගයේ මේවා කියන මෙවනේ හිතන් එරීම අධි ගහුන් නිකුන්නනි හිතන් අරාවකතු ගහුන් නිකුම යොද්දොම් වෙලි එවකුත් එහා තාසකුන් එනක් කණ්ඩායලි ස්වර්ගයේ මේවා ඒගොතන් හිතන් එරුන් එතනක වෆීහා මා තෂ්තහීහිල් අන්ෆුසු වතලද්දුල් අයින් එතාංග අධි එදුමකානුද ඉන්සානාගේ එවස් එදුමකා නුලා එනන් එබලිබේ සාලිස් වත්තරුගේ කෙවුමා සාලිස් වත්තරුගේ බුයින් එවස් එදුමකා නුලා එයදී එද මකානුල දැන් සුවාලු ফেදනේ හුරියච්ච බොයනෙහි කෙවෙනේ කෙවෙනේ හිතන් එරිවරකන් එතාග එන බේනම්පි කොටරියෙක්ගේ පුරා මිසාලකන් හුරියච්චි කා එන කෙවෙනේ එතාග කානි බඩ පුරා කන දුනිය කල ගොනු මි කැනි බඩ මුත්‍ති කුරන් එහෙන්දු එහෙන්නුන් මිසාලක අංගයන් ඒතිකොළු කරතරෙන් දීමක් පහ ඒ ගරහය කෙන්ඩුනිය හිසාව කිතම් මේ මිහිරෙච්චකස් අනෙක් කසිතකොළු ලීම රහලානි එදී ඒ හිසාව ස්වර්ගයේ තකිත කානි ලද්දත බඩ පුරා කන ස්වර්ගයේ හුරිහායි චෙලිබේනි ලද්දත බඬ පුරා කන්නු ඒන හිතන් එරිවරකන්ගේ කෙවේන බඬකන් උඳගුලෙන් නොවාන අදි ෆාහාන සුරා කන්නුද අල්ලාහ් කුලදම තෝරියා කමක් සනාදීස් කුරමනේ තනු හිල්ලාලානි දලෙකේ ඉන් ඒ ස්වර්ගවන්තයෙන් ඒ දලුගවස් දවානි ගුමකස්තුරි වහේ ස්වර්ගයේ වේලියසුරි ගම කස්තුරි කොම්මියක එතන දෙවේ තමසේ කුරන් වි දුනියේ එතක් ගුණ දුනියේ අල්ලාහ් ලෙව්වි එම්මේ නියමතේ කේ නියමතුම් මියන් හුරිහාමෙ මුස්සන්දි මුස්සන්දි කම ගම යොලනි දුනියේ ආදම আলাইহ ඉස්ලාම් ඉරුස් ආදම আলাইহ ඉස්ලාම් සොර ෆෙරිගෙන් ගියාමතා හමෙන් අන්නානහා බයකු එම්මේ නියමතේ ගේ සරියන් දිරිමි උලනි එම්මේ නියමතේ ගේ සරියා අල්ලාහ් සුබ්හානහු තාලා අනේ නුවදිහ නුවන් සතේක නෙමෙන් කලංගෙ හෙද්දෙවි අනේ නුවදිහ නුවන් නියමෙන් අල්ලාහ් සුබ්හානහු තාලා আদি එන්නියම ලවෆ සතේක හම කරවහ ස්වර්ගයේ ස්වර්ගයේ කදී මිහම් කොළ මාදු නරකයක මිහම් තක් ගින යොන් හුරියම සතේක නීම විවර දුනියෙක මෙතෙම නීමතේ කිහ අරාමෙක් ගම ඉස්තකුන් උලෑනේ කොමෙක එයි වරන් අරාම තන ඉතන් හොදමන් අල්ලාහ් සුබ්හානහු තාලා ඒ කොවාල වනේ කලංග අලතකුන්න আদি ඒ ස්වර්ගයේ දාන් හුරි මඟු එකලංග එවනි රේ දුවාලුගේ අලිකම් පදයින් ෆාලක දෙවෑ එවරේ ෆාලකම් බඩ මගෙවස් නේ එකමකෝස් ඉන්සානා ඉඛතියාර කුරණී නතිජායගේ ගැරන්ටි නොවා මගුතක එන ඉඛතියාර කුරණී නතිජායගේ එවස් ගැරන්ටි නොවා මගුතන් ඉන්සානා ඉඛතියාර කුරණී ෂයිතානි මගුතන් එන ඉඛතියාර කුරණී එහෙනම් හුදුව බැංගේ එකමක අල්ලාහ් සුබ්හානහු තාලාගේ මගකි එයි සාෆ බයාම් වෙගෙන් වා දුවාලුගේ ඉරුපද ෆාල බයාම් වෙගෙන් වා මගු එයි කලාගේ මගකි আদি ඒ මගුන් ගොස්සියා සුවරුගේ වාසිලු වානේ කම කලාගේ ති වාදු කරවහ කලාගේ වාදකි දුවහක් වස් එයා ඛිලාෆ වාන එච්චනෝ කලාගේ වාදකි ඛිලාෆ වාන එච්චනෝ කොම්මියකස අල්ලාහ් සුබ්හානහු තාලා ඒ වරක් ගෝවල වහවනි කො ඉන්සානේ තබවනි කොම් ෆාලතක ෂයිතානා යාමෙද්ද ගෝ ඉන්සානා ෂයිතානා බුනාලි බල කලේ හතේ තිවන්න මෙන් තබාවි එවන්න වෙන මෙහෙද එහි වාශ කීක ෂයතාන වුනේ එන ජවාබු දැන් ෂයතාන අවශ්‍ය රකන්න කුරේ අල්ලාහ් අල්ලාහ් බිර වෙතිවා මිහ කියන එක කිස් එනගේ බොඩාකමක සබුන් එනා වෙට්ටකෙන් දියයි කොම්මියකස් එන බුනාන තිමන්න කලේමන දෙකී කොන් හුජ්ජතෙන් හේ තිමන්න කලේමන දෙකම එකනේ හුස් බුනුන්තකේ කලේමන තිමන්න බුනි කලේම තිමන්න තබාවිය අල්ලාහ් සුබ්හාන ව තාලා තියබෑ මිහන දෙකියේ හුජ්ජෙක්ත රසූලුම් ෆොනුම් වෑන් හුජ්ජෙක් ගාම කුර එකම කුස් කලේමෙන් එක ගබූලුන කුර එකම කුර මෙච්චන් ආම එහෙම කලේමෙන් ගුරුවානුක අල්ලාහ් මේ වාහකත වහි කර වැහවති එම ෂයිතාන බලනි කීකේ වලූමු අන්ෆුසකුම් ලා තලූමුනි වලූමු අන්ෆුසකුම් කේමා මී තිමන්නෙන් මලාම කුරන් හදාන කන්නේ නැතේ අමිල්ල නෆ්සම් මලාම කුරාර අරි තිමන්නෙන් මල් දංගෙදි ගෝවාන කවෙන්නේ නැතේ තිමන්න ඉස් තිබාම නම් මල් දංගෙදි නු ගෝවාන මේ මියදා ගියාමෙද් දෝක ෂකවා කුරාන මියදු ෂයිතාන තබාවින් ගොස් ගියාමෙද් දෝක අල්ලාහ් මෙවනි බයං කොත් දෙවෑ ෆදෙන් ගියාමෙද්ද හොගස් කොන් උසුරෙන් අලගොන්න මෙන් දක්කානි ඒ අල්ලාහ් හිතවන්න මෙන්න නේගුණියේ හැම නේගුණියේ හැම එහකී කෙක්කා වලේ හෝදා කම්මසක්ක තෙන්න කුරේ මෙති මි ෆස්හාස් රහුගේ ආබාධීගේ දීනි නසෙහතෙන් අඩෝ මොට්ටකා වඩා තිබ්බේ වේ ෆුලොන් කොලෝ මෙ හොරිහෑම් මෙ මජල් කරෝද කුරු කුරු රේගඬු රම්බමගේ රේතන් එහිවාය කොල්ලනි කිහිනෙන් එවියු ගිනමිස්තක සුවානන්ත මුස්කුලින් වෙස්සම ඒගනුගේ රේතන් රම්බමගේ රේත තාස් කුලමා රාජවා කුලමා ටීවී වෙනමා දවාඩෝ හමා මිකහල කන්ද තමිහුන දුප්පාන් කුරුමා කල් කන්ද තහුගේ රම්බම මහුගේ රේතන් එහිවා කුලනි දුවාල් නිදුමු ගයා මිකහල කන්ද තහු මි අල්ලාහ් සුබ්හානහු තාලක බයාන් කොත් දෙවවා ප්‍රති කණාගේ මගු එහා සාෆුක තමකු කණාගේ මග තබාවානේ බයක් මදු දෙන් ගියාමෙ දෝගේ උසුරු දක්කාන කැමෙන්නේ නුස් දෙක්කේන අල්ලාහ් සුබ්හානහු තාලා අංගයන්ගේ සික්ක ජස්සමාන අල් යෞම නක්තිම අලා අෆ්වාහිහිම් වතුකල්ලිමුනා අයිදීහිම් වතෂ්හදු අර්ජුලුහුම් බිමා කානු යක්සිබූන් තිමන් එන දොගු හදාන එතනක් ගොස් අල්ලාහ් නුකුරමෙ තිමන් නැතිකන් අල්ලාහ් කුරමෙ තිකන් බල ඉන්සානාගේ නුලෆාකම ජබ්බාරුකම් එහෙම අල්ලාහ් සුබ්හානහු ඉන්නල් ඉන්සාන ලකෆු කා ඉන්කාර කුරානු ලෆා මීහකේ ඉන්සානායි යාමෙද්ද හොග අල්ලාහ් කුර්ආන කලිමේ වෙන කම කුරීමෙන් නුනේ නනුකුරමෙ නනුකුරමෙ තියන්න තිකම හේකි කොබෑ අල්ලාහ් කුර්ආන තිමන් රස් කලාංගේ කලිය හෙක්කෙක්ගේ ගොතුගන් උපදේ හෙයියේ අනේ අල්ලාහ් අල්ලාහ් වනි දුනියේගේ කම සාවිත කොද්ද මට්ටක මදුවෙන් දෙහකින් දවෑ එහෙම දෙහකකින් ගේ නාර්තිවන්න එකක් කුරිකම අල්ලාහ්ම හුරි හා ෆරාතේ බල්ලා වඩගෙන් වා ෆරාතේ මන හෙකින් ගේ නාර් දැහිකින් ගොනගෙන අල්ලාහ් එන අගාගේ සික්කජසාර අයිෆා යවාහක දක්කම් පරන්නේ මී අතුන්නේ කුරි ෆායහෙ රෙකිදනි එන එන ඛිලාෆ බල බල හුනන් හංගඩ මියොන් හෙකිදනි එනම ලිම ශහිත්තාල එන තිවන්න යා ඛිලාෆ කීවේ හෙති හෙකිදනි නමන අන්තකන අල්ලාහ් අන්ත කුල්ල ෂයි අල්ලාහ් තාලා හරන බාර දෙවිය හංගඩ ගසුනන හුරි හච්ච ගුණවන්ත පුනන් අල්ලාහ් සුබ්හානහු තාලා අහරමෙන්න වාහක දෙක්කමක බාර දෙවිය කලංගේ ය කලංගේ රාද කරුවේ ෆියා කොම්මෙච්චකස් වාහක දෙක්කමක බාර දෙවවා ෆරාත් අල්ලාහ් එනක අගයක සික්ක ජස්සාන එහි දෙනක අයිෆා වාහක දක්කම් පරාණි ඉෆත මීහෙන් ඉන්සානාගේ කියාමෙද්ද හොගේ සේන උසුරු දක්කවන එකමක අල්ලාහ් සුබ්හානහු තාලා උසුරු බඳු කරවන හේකි දක්කානේ හුජ්ජේ ගාමි කොද්දෙවවාන අල්ලාහ් සුබ්හානහු තාලා කොම්මෙහෙන් ಬಿಂಗಡು ಪುನಾನೆ ತನಗ ಹುರೆಫ ಏನ ಫಾಫೆ ಕುರಿತಂಗೆ ಬಿಂಗಡು ಹೆಕ್ಕಿದೆ ನಮಿ ತಾ ಹುರಗೆನ್ನೇ ನಾಮಿ ಫಾಫ ಕುರಿ ದೆಂಕೀಕೆ ಪುನಾನೆ ಏನ ಅಲ್ಲಾ ಹುಜ್ಜೆ ಗಾಯ್ ಕೊದ್ದೆವ್ವಾನ್ ಏನ ನರಕ ಎವ್ವದ್ದವ ಹುಜ್ಜೆ ಗಾಯ್ ಕೊದ್ದೆವ್ವಾ ಎಂಬ ಅಳಗೊಣ ಮೆಮ್ಮಿ ಮಸೈ ಕುಣಮಿ ದೀನು ಕಂತ ಗುಣ ಫಿಲ್ವಾದ ಅಮೇಕನಿ ದೆಮ್ ಮಸೈ ಬಲೆಂಜಿ ಪಾಯಿಂಟ್ ಕಿ ದೀನು ಕಂತ ಅಳಗೊಣ ಮೆ ಉಂಗೆನಿ ಕೆನ್ವಾನೆ ಮೌಲು ಮಾತ ಕಟ್ಟಕ ಹಂದಾಂ ಬಾಟ್ಟೆಂಜಿ ದುನಿಯೆ ಗೆಹೆಂ ಫನ್ನ ತಂ ಅಳಗೊಣ ಮೆಮ್ಮಿ ಉಗೆನನಿ ಮೌಲು ಮಾತ ಕಟ್ಟಕ ಏಕಮಕು ದೀನಕಿ ಯಾ ಖಿಲಾಫ್ ಅಚ್ಚ ದೀನಕಿ ಯ ಅಮಲಿ ಇಲ್ಮೆ ದೀನುಗೆ ಇಲ್ಮಕಿ ಅಮಲಿ ಇಲ್ಮೆ ದೀನುಗೆ ಇಲ್ಮ ಅಳಗೊಂಡ ಮೆ ಉಂಗೆನಿ ಕೆನ್ವಾನೆ ಮೌಲು ಮಾತ ಕಟ್ಟಕ ದೀನುಗೆ ಇಲ್ಮ ಅಳಗೊಂಡ ಮೆ ಉಂಗೆನಿ ಜಿಹನಿ ಅಮಲು ಕುರ್ಮಟ್ಟಕ ಯಂ ಅಮಲ್ ನು ಕಫಿಯ ಕಿತಮ್ಮೆ ಬೋಡೋ ಇಲ್ಮೆರಿಯ ಕವ್ಯ ಸಲ್ಲಾ ಸುಬಾನ್ ತರ ನರಕ ಲಬ್ಬಾನೆ ಕಿತಮ್ಮೆ ಬೋಡೋ ಇಲ್ಮೆರಿ ಕಮ ಕವ್ಯ ಅದಿ ಇಲ್ಮೆರಿನ ನ ಅಮಲ್ ನು ಕಫಿಯ ಅದಿ ಅಜಾಬ ಮಾ ಬೋಡೋ ಆ ಮುನ್ನ ಬುರೆ ಅಜಾಬ ಮಾ ಬೋಡೋ ಇಲ್ಮೆರಿನ ನ ಎಮೀಹುಂ ಎ ಫರ್ವಾಫಿಯ ಬಯಾನ್ ನು ಕದ್ದಿಫಿಯ ಅಮಲ್ ನು ಕಫಿಯ ಅಜಾಬ ಮಾ ಬೋಡೋ ಕೀವೆಗೆ ಅಲ್ಲಾ ಸುಬಾನ್ ತಾಲಾ ಎ ಉಗನ್ನ ದೆವ್ವಿಯನ ನಬಿ ಬೇಕಲುಂಗೆ ಇಲ್ಮು ವಹೀಗೆ ಇಲ್ಮು ಏನ ಉಗನ್ನ ದೆವ್ವಿ ಏನ ವರಬ್ ಬೋಡೋ ಡ್ಯೂಟಿಯಂಗ ದೆವ್ವಿ ಎಮೀಹಕ ಅಲ್ಲಾ ಸುಬಾನ ತಾಲ ವರಬ್ಬೊಡು ಜಿಮ್ಮಾ ಎಂಗೆ ಫುಲ್ಲವಿ ಆಮ ಯಾ ಆಯ್ಕು ಏನ ಯಂಗ್ ಅಮಲು ಕೊಫಿಯ ಆ ಮುನ್ನವ್ರೆ ಮಾ ದರಜಾಯ ಗೊತ್ತುಮಸ್ಗಿ ಆಮ ಇದ್ದ ಹೋಗ ಎಮಿ ಹುಂ ಮತಿವೇರಿ ಎಮಿ ಹುಂ ತಿವಿ ನಬಿಯುನ್ನ ಜಹಿಗೆ ದೆಂಗುರಿ ಮಗಾಮ ಗತಿವಿ ಇಲ್ಮುರಿ ಇಲ್ಮುರಿನ್ ತಿವಿ ಕೊಮ್ಮ್ಯಾಕಸ್ ದೀನುಗೆ ಇಲ್ಮು ಗೆನ ಜಿಹೇನಿ ಅಮಲು ಕುರುಮಟ್ಟಕ ಅಮಲು ಕುರಂಜೇನ ಅಮಲು ನುಕೊರೆ ಸ್ವರ್ಗೆ ಹಾಸಿದ ನುವಾನ್ ಎವ್ವಸ್ಮಿ ಹಕ ಅಳಗೊಂಡ ಮೆಂಗೆ ಕುಂಗ್ ಹಿ ಅಳಗೊಂಡ ಮೆಂದು ಕೊಲ್ಲಂವಿ ಅಮಲು ಕುರಂವಿ ಅಮಲು ಕೊಗ್ಗೆ ಅಳಗೊಂಡ ಮೆನ್ನ ಸ್ವರ್ಗ ಹಾಸಿಲ್ವಾನಿ ಮಿ ಅಮಲು ತಹುಗ ಮತಿ ಅಳಗೊಂಡ ಮೆನ್ ದೆಮಿತಿ ಬೆಂಗ ಬಜಿ ರಮ್ಲೋಮ್ಮ ಹೋಗ ಅಳಗೊಂಡ ಮಿ ಕುರ ಅಮಲು ತಹುಗೆ ಮತೀಗ ರಮ್ಲೋಮ್ಮ ಏಕುಗ ಮಿ ಹುರಿಹ ಎಚ್ಚೆ ದಿಯುಮಕಿ ಎಯಿ ರಮ್ಲೋಮ್ಮಸ್ ಎದಿಯೈ ಏನಗೆ ಹುರಿಯ ಸವಾಬೆ ಸಿಫಾಗಿಂಗ ರಮ್ಲೋಮ್ಮಸ್ ಎದಿಯೈ ಎಫದ ಮಿ ಹೆಗ್ಗೆ ಸವಾಬ್ ಕೊಡುವ ಸಿಫಾಗಿ ನಂಗೆ ಕನಾಕ ಬಾಕಿವೆ ನಂಗೆ ಕೆಚ್ಚೆವ್ಯಸ್ ರಮ್ಲೋಮ್ಮ ಏಕಂ ಹುರಿಯ ಎಚ್ಚೆ ದೂ ಕೊನ್ನುಲ ಎವ್ವಸ್ ಬೇ ಫುಳಕು ಸಾಬಿತುವೆ ತಿಬೆಂಬಿ ರಮ್ಲೋಮ್ಮ ಕುರಿ ಅಮಲಿತ ಹೋಗಿ ಮತೀಗ ಸಾಬಿತುವೆ ಅಳಗೊಂಡ ಮೆನ್ ತಿಬಿಯ ಏಗೆ ಅಜರು ಅಳಗೊಂಡ ಲಿವೇನಿ ಅದಿ ರಮ್ಲೋಮ್ಮ ಹೋಗಿ ರೋಧತಂಗ್ ಅಳಗೊಂಡ ಮೆನ್ ಮಿ ರಮ್ಲೋಮ್ಮ ಹೋಗ ಮಿಹಿ ಫಿ ರೋಧತಂಗ್ ಅಲ್ಲಾ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಕಬೂಲು ಕುರವಿ ಕಮಗೆ ಹೆಕ್ಕ ಕೀವೆಸ್ ರಮ್ಲೋಮ್ಮಸ್ ನಿಮಿಗೆನ್ ದಾಹಿಂದು ಏನ ಎ ಕುರಿ ಅಳಕಂತ ಹೋಗಿ ಮತಿ ಏನ ದೆಮಿ ಹುರುಂ ಸಾಬಿತುವೆ ಹುರುಂ ಏ ದಲೀಲ ಕಿ ಏನಗೆ ರಮ್ಲೋಮ್ಮ ಹೋಗಿ ರೋಧತಂಗ್ ಅಲ್ಲಾ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಕಬೂಲು ಕುರವಿ ಕಮಗೆ ಮಿಸಾಗ ರಮ್ಲೋಮ್ ಮಹ ಏಹುಗ ಮಿಸ್ಕಿಂ ಮತಿಂಗ್ ಹದಾನೆ ತುಂ ಹಿಯೋಕಂತ ತಹ ಮತಿಂಗ್ ಹದಾನ ತೇಗೆ ಮಾನೆ ಕೇನಗೆ ಎವ್ವೆಸ್ ರೋದೆಂಗ್ ಅಲ್ಲಾ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಕಬೂಲ್ ಎನ್ನು ಕುರವಿಯೆ ಏನ ರಮ್ಲೋಮ್ ಮಹುಗ ಹಮೇಕೆ ನುಕಾ ನುಬೈ ಹುರುನ್ನು ಇತುರು ಎವ್ವೆಸ್ ಕಮೆಂಗ್ ಏನಾ ಕನ್ನುವಿಯೆ ಏಗೆ ತೆರೆ ನುವೆ ತು ದುವಾ ಕುರಂವಿ ಅಳ್ಗೊಂಡ ಮೆ ಮಸೈ ಕುರಂವಿ ಕೊಮ್ಮೆ ಸಲ್ಲಾಹ ಮೈ ಕುರವನಿ ಎಮಿ ಹುನ್ನ ರಿಸ್ಗೆ ದೇವೆ ಹಿಂದು ಸ್ವರ್ಗೆಗೆ ಮೇವೆ ದೇವೆ ಹಿಂದೆ ಮಿಹುಂ ಬುಣಾನತೆ ಮೀ ಹಮ ಮೀಗೆ ಕುರಿನ್ ದುನಿಯೆಗೆ ಸಹರ್ನ ಲಿಬುನು ವತ್ತರೆ ತೂ ಬಿಹಿ ಮುತಶಾಬಿಹನ್ ಅಲ್ಲಾಹ ಮೇ ಕುರವನಿ ಎಮಿ ಹುನ್ನ ಲಿಬೆ ಮೇವಾತ ದುನಿಯೆಗೆ ಮೇವತಕ ವತ್ತರೆ ಹಮ ಕನಿವಾನೆ ಕಮ ಕುರ್ರಹ ತಫಾತುವಾನೆ ರಹ ತಫಾತುವಾನೆ ವಲಹುಂ ಫಿಹ ಅಜ್ವಾಜುನ್ ಮುತಹರ ಅದಿ ಎಮಿ ಹುನ್ನ ಟಕ ಎತಾಂಗವೆ ತೋಹಿರು ಕುರವಿಗೆಂ ವಾ ಅಂಬಿಂ ಎಬಹಿ ಹೂರಲ್ಲೇನು ಹೂರಲ್ಲೇನು ಎಮಿ ಹುನ್ನ ಟಕಾವೆ ಕಮಲ್ ನಕಿ ಏಯ್ ಅಲ್ಲಾಹು ರೀತಿ ಕುರವಿ ಬಯಂ ಏಯ್ ದುನಿಯೆಗೆ ನಂಗೆ ಫದ ಬಯ ಏಗೆ ಮಿಸಾಲ್ ಅಲ್ಲಾಹ್ ಗುರುವಾನುಗೆ ಬಯಂ ಆಯ್ತವಗೆ ಬಹರಿ ಜಾಸ್ತ ಬಯ ಮಿಸಾಲ್ ತ ಕ ಅನ್ನ ಹುನ್ನಲ್ ಯಾಕೂತ್ ವಲ್ ಮರ್ಜಾನ್ ಏಕಮಲುಂಗ ಮಿಸಾಲಕ್ಕೆ ಯಾಕೂತ ಮರ್ಜಾನುಗೆ ಮಿಸಾಲ್ ಮರ್ಜಾನಕ್ಕೆ ಮುಯ್ ಬಯ ಆಯ್ತವಗೆ ಹೇರಿ ಅಲ್ಲ ಲಂ ಯತುಮಿಸ್ ಹುನ್ನ ಇನ್ಸುಂ ಕಬುಲ ಹುಂ ವಲ ಜಾನ್ ಏಕಮಲುಂಗ ಗಾಗಮೀಯ ಕುರಿನ್ ಜಿನ್ಯವ್ಯಸ್ ಇನ್ಸಿಯವ್ಯಸ್ ಬಿ ಹಿಲಾಫ ವಸ್ನು ಯಾ ತೋಹಿರ್ ಬಯ ನಸರುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಕಬಲುಂಗ ಬೈ ಮಿಸಾಲ್ ತಜಸಾಫ್ರೆ ಏನ್ ಕಂಬಲಕು ಸುವರುಗೆಂ ಬಿಮ್ಮಚ್ಚ ಬಲಾಲಾಫಿನಮ ಸುವರುಗೆಯ ದುನಿಯಾ ದೆಮೆದುಗ ಅಲಿವೆಗೆ ಹಿಂಗಾದಾನೆ ಉಜಾಲಾವೆ ಹಿಂಗಾದಾನೆ ಬೈ ರಿವಾತಕ ವನಿ ದುನಿಯೆಗೆ ಕೋರಕಂ ಏನ್ ಕಂಬಲ ಕುಳುಫು ತಜಸ್ಸಾಲವ್ಯಾಫಿಯ ಮುಳಿ ಕೋರ್ಫೊನಿವೆಗೆ ಹಿಂಗಾದಾನೆ ಏ ಕಮಲುಂಗೆ ದೊಂಕಮ ರೀತಿ ಕಮ ಕಮಲುಂಗೆ ಎತೆರೆಗೆ ಮಧು ಎಂಗೆ ಅಧಿಸುಗೋದು ಏ ವಾಹಕೆ ಮುಬಾಲಗ ಎ ರೀತಿ ಕಮುಂಗಸ್ ಏ ಕಮಲು ರಸೂಲುಲ್ಲಾಹ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹೂರಲ್ಲಿಯುನ್ ತಿಮನ್ ಖಲೀಫಾನ್ ದೆಕೆ ವಡಾಯಗೆ ನವೀಮೆ ತಿಮನ್ ಖಲೀಫಾನ ಏಯ್ ಕಮಲಕ ಫೆನಿಫ ಲೊಲುಗೆ ಕಳಿ ಎಹೆಂ ಫರಾತಕ ನುದಿಯೆ ರೀತಿಗೆ ಗೊಸ್ ಹ್ಯಾ ರೀತಿ ಕಲಿಯೇ ಫಾನ್ ಹೋದು ರಸೂಲುಲ್ಲಾಹ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಬೇಕದೆಂಗೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಮಿಹ್ರಾಜಿಗೆ ರೇ ಖಲೀಫಾನ ದಕ್ಕವಾದೆ ಬಯ ಮಂಜರ್ತ ಕೊಮ್ಮ್ಯಕಸ್ ಮೀ ಕಮಲುಂಗ ರೀತಿಕಂ ಏ ಹೂರಲ್ಲೀನು ಎ ಬಲಿವೆ ಎ ತಬ್ಬಾರ ಅಮಲ್ ತಹುಗೆ ತರ್ತೀಬು ಅಮಲ್ ತಹುಗೆ ನಿಸ್ಬತು ಎಕಿ ಮೀ ಹುನ್ನಂ ಎಕಿ ವರ ಎಕಿ ವರಂ ಎಕಿ ಮೀ ಹುನ್ನ ಲಿಬೇನೆ ತಾಂಗ ಹೂರಲ್ಲೀನು ಕೊಮ್ಮ್ಯಕಸ್ ಏ ಅಲ್ಲಾಹ್ ವರ ರೀತಿ ಕುರವ್ವಾ ಫತೀಬೈಂ ಎ ಸ್ವರ್ಗೇಗೆ ಅಹಲ್ವರ್ ನಟ್ಟಕ ಎ ಕಮಲುಂ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲಾ ಲವ್ವಾ ಫವನಿ ಎ ಕಮಲುಂಗೆ ರಕ್ಕಾ ತಿರಿಕಮಾ ತಾಹಿರುಕಂ ಅಲ್ಲಾಹ್ ಗೀತ್ ಕುರಾನ್ಗೆ ತಂಗ ಆಯತೆಗೆ ಬಹರಿ ವಹಿ ಕುರವ್ವಾ ಬೈ ರಿವಾಯತ ಗಾಯಸೋ ಎಫ್ಹಾರಕ್ಕು ಸ್ವರ್ಗೇ ಗಲ್ವಂತ ಸ್ವರ್ಗೇ ವನಮಫ ಕುಲ್ಯಕ ಕೊಟ್ಟರಿತಂ ಅಲಿವೆಗೆನ್ ದನಿ ಅಲಿವೆಗೆನ್ ದೆನ್ ಸ್ವರ್ಗವಂತವರಿ ಮಿಹಿತಂಗನಕ ಕುಂ ಅಯ್ಯಬ್ಬಾಯ್ ಮಾ ರೀತಿ ಅಯ್ಯಿಂ ಎವಿ ಎಮಿಹು ನಂಗಳ ಖಬರ್ ಬಲಾರ್ ಮಿವಾಗತ ಕಿ ಹೂರ ಲೀನಂ ಏನಗೆ ಫಿರ್ಮಿಹಾ ಕುರ್ಮತಿ ಹೀಲೀಮ ದತುನ್ ನಿಕುಂ ಅಲಿ ದತುಂ ವಿದಾಲಾಫ ನಿಕುಂ ಅಲಿ ಮುಳಿ ಸ್ವರ್ಗ ಅಲಿ ಕೊಲ್ಲಾಗಂದೆ ಹೂರ ಲೀನಕು ದತುನ್ ನಿಕುಂ ಒಮ್ಮೆಗೆ ಸ್ವರ ರೀತಿ ಬಯಂಗೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ವಲಹುಂ ಫೀಹಾ ಅಜ್ವಾಜುನ್ ಮುತಹ್ಹರ ಎಮಿಹು ನಟ್ಟಕ ಎತಾಂಗ ತಾಹಿರು ಅಂಬಿಂ ವೇ ಬಹಿ ಹೂರ ಲೀನುಂ ವೇ ವಹುಂ ಫೀಹಾ ಖಾಲಿದುನ್ ಎತಾಂಗ ವಗುತಿ ಗೊತಕನ್ನುಂ ಎಮಿಹು ವನ್ನಾನಿ ಕಿಯೇ ವಗುತ್ತು ಕುಳಕತ್ತಿವೆ ಗೊತ್ತಕನ್ನು ವಹುಂ ಫೀಹ ಖಾಲಿದು ನಿತಾಂಗೆ ಮಿಹು ದೇಮಿತಿವೆ ಗೊತ್ತ ಸ್ವರ್ಗೇಗ ಮಾರೆನ್ ನುವಾನೆ ದೆ ಅಬದುಗೆ ಅಬದ ಮುಸ್ಕುಳಿಯ ನುವಾನೆ ತನ ವದವಿಜ್ಜೆ ಬಯಕು ಕೊಮ್ಮೆ ಹಫ್ತಾಯಕು ಜುವಾಂ ವಾನೆ ಕೊಮ್ಮೆ ಹಫ್ತಾಯಕು ಜುವಾಂ ಕಮ ಕಸ್ ನಾನೆ ಬದಲೆ ನಿಮುಮೆನ್ ನಾನೆ ಜುವಾಂ ಬುಮಕ ಕೊಮ್ಮೆ ಹಫ್ತಾಯಕು ವೇನ ಜೀನೆ ತೆರವೇಗೆ ಅನ್ನಾನಿ ಮಜಲಿಸ್ ನಿಮ್ಮಾಫ ಹುಕುರು ದುವ ಹೆಗ್ಗ ಬೇಬೇನೆ ಕೊಮ್ಮೆ ದುವಾಹಕು ಸ್ವರ್ಗೇಗ ಮಜಲೀಹೆ ಎ ಮಜಲೀಹೆ ಮೀಸ್ತಕುನ್ ದಾನೆ ತಾಂಗ ಅಲ್ಲಾಹು ಫೆನ್ನಾನೆ ಕೊಮ್ಮೆ ದುವಾಹ ಕೊಮ್ಮೆ ಹುಕುರು ದುವಾಹಕು ಫೆನ್ನಾನೆ ಅಲ್ಲಾಹು ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಏ ಸ್ವರ್ಗೇಗ ಆಮುನ್ನ ಸ್ವರ್ಗೇಗ ಬಯ ಮೀಹುಂ ತಿಬೇನೆ ಮತಿ ದರಜತ ಹೋಗ ತಿಬೇ ಮೀಹುಂ ಅಲ್ಲಾಹು ಸುಬ್ಹಾನಹು ವತಾಲ ದೇರು ಜಿಯಾರೆ ಕುರಾ ಮೀಹುಂ ವಸ್ತಿಬೇನೆ ಏ ಎಮ್ಮೆ ಮತಿ ದರಜತಂಗ ಏ ದೇರು ಅಲ್ಲಾಹು ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಜಿಯಾರೆ ಕುರಾ ನೆ ಕೊಮ್ಮೆಗ ಎ ಮಜಲೀಹುಗ ಅಲ್ಲಾಹು ಸುಬ್ಹಾನಹು ವತಾಲಗ ದೀದಾರ್ವಾನೆ ಎ ಮಜಲಿಸ್ ನಿಮ್ಮಾಫ ಎಬೇಕಲುಂಗೆ ಅಂಬಿಂಗೆ ಗಾತಂ ಅನ್ನೈ ಅಂಬಿಂ ಬುನಾನೆ ತಿಮನ್ನೈ ಕ್ಯಾರಿಂಗ್ ಕಲೆ ನಿಕುಮೆಗೆನ್ ದಿಯ ಇರವುರ ಕಲೆ ರೀಚೆ ನಿಹಾರ ಮಾ ರೀಚೆ ಹಮ ಎಹಿಂದು ಏನೇ ಸುಮಾನೆ ಕಲೇವಸ್ ಮಾ ರೀಚೆ ತಿಮನ್ನ ನಿಕುಮೆಗೆನ್ ದಿಯ ಇರವುರ ಬಾಕಿ ಹಿಂದೆ ರೀತಿ ಕಮಕ ಜುವಾಂ ಕಮಕ ನಾನ ಬದಲೆ ಎತನ ದೇವೇತೋ ಮಸೈ ಕುರಂ ವಿ ದುನಿಯ ಮಿ ಅಲ್ಲಾಹ್ ದೇವ್ಯಾಫ ಫುರುಸತು ಮರು ಎಮಿ ಹೆಗ್ಗೆ ಮಿ ಹಿಸಾಬಂ ಎರೀಮಕ ದೆನ್ ನೋನ್ನಾ ನಿತುರು ಕಮೆ ಕುರವೇಕ ಕಿತಮ್ಮೆ ವರಂ ಆದೇಶ ಕುರಿಯ ಕಸ್ ದೆನ್ ಫುರುಸತೆ ನುಲಿಬೇನೆ ಫುರುಸತು ಮಿ ಅನಿ ಅಲ್ಲಾಹ್ ಕಮೆ ಮಿ ಕಸ್ ದೇವ್ಯಾಫ ಎಮಿ ಹೆಗ್ಗೆ ಅಜಲು ಲಿಯುವ್ಯಾಫ ಹೋತಿ ಎ ದೇವ್ಯಾಫಾವ ಅಜಲುಗ ಫುರಿಹಮ ಗೊತ್ತುಗ ಬೇನೋ ಹಿಫಾ ಮಿ ಹುಂ ಎಯ್ ಬುದ್ಧಿ ವರಿ ನಹಿ ಕೊಮ್ಮೆ ಕಸ್ ಮಿ ಹಿಸಾಬಂ ದೆನ್ ಮಿ ಅದು ತಫ್ಸೀರು ನಿಮ್ಮಾಲಾನಿ ದೆನ್ ಇನ್ಶಾಅಲ್ಲಾಹ್ ದೆನ್ ಅನ್ನ ದುಹಾಕ ಕೊಮ್ಮೆ ಹಾಕಷ್ಟೇ ಸುವಾಲು ಮ್ಯಾದ ವರ ಬಗುದು ಕೂಡ ದೇತಿನ ಸುವಾಲು ಮ್ಯಾದ ದೇನ್ ಫುರ್ಸತ್ ಲಿವೇನ್ ಕೊಮ್ಮೆ ಹಾಕಸ್ ಆದಮ ಅಲೈಹಿ ಸಲಾಂ ಬೀಮ ಫೋನುವಿರು ಎಂಗೇಗ ತಾರೀಖ ದಲೀಲ್ ತಕ ಹಸ್ತಕು ಎಂಗೇಗ ತುಗ ತಿಮ್ಮೀಹುಂ ಫೋನುವಿ ಬೀಮ ಐಶ್ ಇಬಲೀಹ ಹವ್ವಾಯ ಆದಮ ತಿಮ್ಮೀಹುಂ ಏರ ಕಾಲಿ ದರ್ಯಾಕು ಲಿಬಾಡ ನುಗನ್ನ ಬಿಮಂ ಅವಮ ಫಹು ದಾರಿಂಗ ಸಿಲ್ಸಿಲ ಫೆರು ಮುರಾಕಬ ಕುರ್ಮಕಿ ಏಯಿ ನಫ್ಸ ಫಾರವೆರಿವು ಏನ ನಫ್ಸ ಜಿಹೇವ ಫಾರವೆರಿವ ನಫ್ಸ ಫಾರವೆರಿವು ಹಿಕ್ಮತಕಿ ಮಕ್ಸದಕಿ ಏಯಿ ನಫ್ಸು ಇಸ್ಲಾಹ ಕುರು ನಫ್ಸು ಇಸ್ಲಾಹ ಕುರು ಏಯಿ ನಫ್ಸ ಮುರಾಕಬ ಕುರಾಕಮು ಗವಾ ನಮ ನುಬಾಕಂತಕು ಏನ ಸಲಾಮೆ ಬಂಬರ ಫಸಿಹವಾನ ನಫ್ಸು ಮುರಾಕಬಾ ಕುರು ಜಿಹೇ ಅಳುಗಣಮೆ ನಫ್ಸು ಮುರಾಕಬಾ ಕುರಂ ಅಲ್ಲಾಹು ಹಿಸಾಬಲ್ಲ ಮುಗ ಕುರಿಂ ಎಂಬೆಂಗ ಮರ್ಗಫಾನ ವಿದಾಳವನಿ ಹಾಸಿಬು ಕಬಲ ಅಂತು ಹಾಸಬು ತಿಯಬಾಮೀಹುಂ ಗೆ ನಫ್ಸು ತಂಗ ಅಮಿಲ್ಯಂ ಹಿಸಾಬ್ ಕುರಾರೆ ತಿಯಬಾಮಿ ಹಿಸಾಬ್ ಬೆಲ್ಲ ಮುಗ ಕುರಿಂ ಎಂಬ ನಫ್ಸು ಮುರಾಕಬಾ ಕುರಂ ಜಿಹೇ ನಫ್ಸು ಮುರಾಕಬಾ ಕುರುಮ ಹೇಕಂತತ್ತ ಕುರುಮುಗೆ ಫುರ್ಸತು ಏನ ಲಿಬೇನೆ ಹೇಕಂತತ್ತ ಕುರುಮು ಮ ಏನಗೆ ಹಿವ್ವರು ಆವಾನೆ ನುಬಾಕಂತಕುಂ ಸಲಾಮ ಇಬ್ಬು ಮುಗೆ ತೌಫೀಗು ಏನ ಲಿಬೇನೆ ಯಾಕಮ್ಮ ರಕ್ಕಾ ತೆರವೆ ಗತಮುಗೆ ತೌಫೀಗು ಏನ ಲಿಬೇನೆ ಈದ್ ದೋಹೋ ಕಂತತ್ತ ದಿನಗತ್ತುಂಗೆ ಅಮಿಯದು ದೆಮ್ ಫಹು ಸುವಾಲು ಏಯಿ ಎ ಕಂತತ್ತ ಏ ಈದ್ ದೋಹೋಗೆ ಹಿಂಗ ಬಯ ಕಂತತ್ತ ಮಿತಾಂಗ ಬಯಾನ್ ಕುರಾನ್ ಕೊಮ್ಮ್ಯಕ ರಮ್ಲೋಮ್ ಸ್ನಿಮಾಯ ಕೊಳಗೊಂಡು ಈ ತುಮಿ ಫರಹನಿ ಫಿತುರು ಜಕಾತ್ ಫಿತುರು ಜಕಾ ಒಳಗೊಂಡ್ಮೆ ದಿನಗಣ್ಣ ವಿಜಯ ಫಿತುರು ಜಕಾತ ಕಿ ಏಯಿ ಐನೀಯ ಫರ್ದೆ ಐನೀಯ ಫರ್ದೆ ಗನಕ್ಕ ವಾಜಿಬ್ ವಾ ಕನ್ನೈ ಬಾಲಿಗೆ ಬಾಲಿಗುನು ಮಿಹನ್ನೈ ಎಮ್ಮೆಂಗೆ ಮಚ್ಚ ವಾಯ್ ದುನಿಯಂ ಇವಗು ತೂಫಂ ವಿ ಈದು ನಮಾದುಗೆ ಕುರಿಂ ಉಫಂವಾ ಕೊಮ್ಮೆ ಕುಜ್ಜಗೆ ವಚ್ಚೇಸ ವಾಜಿ ಈದು ನಮಾದುಗೆ ಕುರಿಂ ಬಗ್ಗುತ್ತು ಕೊಳೆ ಹಿಂದು ಕೊಳಗೆ ಕುರಿಂ ಉಫಂ ವ್ಯಾಸ ಕುಜ್ಜಾಗಿ ವಚ್ಚೇಸ ವಾಜಿ ಈದು ನಮಾದುಗೆ ಎಂ ಅದು ಎಮ್ಮೆ ಔಲಾವಿಗೆ ಮನೆಯ ಜಕಾ ನೆರಂಬೆಸ್ ಈದು ವಿಲೇರೆ එදකන් නෙරුම් එම්මේ ඊදු දුවහුගේ ෆතිස් නමාදුම් ෆේබිස්සු ඊදු නමාදු කරෝමා දෙමෙතුගේ එයි එම්මේ අවලාවෙගෙන් වා වකුතු සකා ෆිතුර් සකා නෙරමට්ටක එම් ෆිතුර් සකා නෙරෙන්ජේනි දුවහා ඊදු දුවහා ඊදු විලේරේ කානතකෙතිගේ බාකි හුරෆා එතකෙතින් බාකි වෙහුරි තකෙතින් 2 කිලෝ බෑ 2 කිලෝ බෑ නෙරෙන්ජේනි එයි සෝයගේ මෙර සෝය කී 2 කිලෝ බෑ සෝවාකි 2 කිලෝ බෑ සෝය නෙරමිජේනි 2 kilo baden ei fitur zakat den kom mekas eidu namade fitur eidu namado edwahu ko fatis namado fema pahudan takbir kiyam biyama emi amilla takbir kiyan jene warab warugada sunnaten e takbir kiyun ei e takbir tingotaka bese bahore bardun assa allahu akbar den bahari asabe kan e gotta bese kiyuba allahu akbar de fahar kiyuba allahu akbar allahu akbar allahu patin fahar se bahar kiyuba fratama La ilaha illallah wallahu akbar walillahil hamd. Ego ta tim fahar wes fere tanuga tim fahar wes ban kiwwa fa no ta de fahar wes ban sabituwa. De ego ta takbir kiyam wi idu namad membarang imam miha arande. Nuna idu namad ferende ba idu namad gowale wende. Idu namad go khutba inani fahu. Idu namad e takbir kiyan jehe de takbir mikiye go takan nu aslu kiyan jehe ni e ekahu kima anakahu kiya go takan nu amba kiya go takan nu. ඒ ගොතක අම්බා කියා ගොතක නෝ ඒ කියන් ජේනි කිය ඒ කියන් ජේනි අස්සාබිය කනවස් කිව්වි ගොතන් ඒ බේකනු අනුගොන්න මහම කියන නමාදුක මිස් කිතන් ආශය කනමි කියනි එන් නෝ ඒ ගොතකි ද මගු තම්මති කිවස් රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම කී දොම් මගු තම්මති කිස් තකබීරු ගඩේ හොන්නනි අබ්දුල්ලාහ ඉබ්නු උමර් මෙන් බාහාර තෙලෙන් හෙ වඩාගෙන තකබීරු කියන් බාහාර කස යඩෝ පුලන් තකබීරු ගඩෝ අනික බාහාරන් අඩෝ හරක කියන් ජේනි තකබීරු මගුමති කිවස් කියන් ජේන අනික මිස් කිතු ගවස් සම කියම් වි හැම නිස්සකම් කියම් වි ඒකව කීමන කව කියා ගොතකන් නෝ ඒ ගොතක් කියුන් සහාය අස්සාව බේකලුන් හොරි මනා කරවවා ඒ ගොතක් කියුන් ඒකව කීමන කව කියා ගොත නගා කියා ගොත ඒ ගොතක් කියුන් ඒ මනා කරවවා හොරි සහාය අස්සාව බේකලුන් කොම්මියකස් ඒ තක්බීර් කියන් ජිහෙන හැම ඊදු නමාදු නිමෙන්ද තක්බීර් දැන් ඊදු නමාදු නිමුනි මදෙන් ෆිතුරි ඊදු හොය නිමුනි තක්බීර් දැන් ඊදු නමාදා හැම ඇත් තක්බීර් කියන් ජිහෙනි ෆිතුරි ඊදු දුවහුග දැන් ඊදු දුවහුග එබහරි බයි සුන්නෙක් කන්තත්ත ඊදෝ සුන්නෙක් කන්තත්තන් එබහරි එයි එමෙ ප්‍රත ඊදු නමාදද්දා මිහාතු ගෙන් එමෙ රීති හෙදුන්නුම් එමෙ රීති හෙදුන් දැන් ආහෙදුන් ලුමකොස් මස්සදෙන්නේ ආහෙදුම සමලා විහම ඒ දෙවේ කන්තත්තන් එයි දෙක්පුන් තෙරකමෙන් නැතෙජ්ජහම එමෙ රීති හෙදුන් ඉස්ලාම් වේන රීති ෆාවනකන් අරම රීතා කියන අරම් වි මීරොස්තවා එන ලිබුණු එච්චෙන් එන ලිබුණු ෆෙම්බරග්ගේ එච්චෙන් හව බේනුම් කුරම් වෙන කිතයි මෝල වියස් මස්සෙන්නේ එනක ෆෙම්බර හොරි වරුන් දෙක්පුන් තෙරකමෙන් හුරගෙන් නුවාන ඒක දෙක්පුන් තෙරකෙන් හොරජයි ගෝස්වි කොම්මෙ කමකස් දෙක්පුන් තෙරකම් වදජියා ගෝස්වි කිතා මීර සෙන්ටර් වෙච්ච හිදානේන ඒක දෙක්කුන් දෙකන් හොරගෙන නෝ අනේම මීරොස් දොවන් ජිහේන රීති හේතුම දාන් ජිහේන නෙම්මි හුණ දේන් ජිහේන සොදගා එක් කුරුම් වෙසේ ඉවරන් අවලාගෙන බා කැම රසූලුල්ලාහ සම් අස්සාබේ කරුණ අමර කුරවැ වනි আদি අංහෙනුන් ගෙතරෙන් වෙස් හෙදුන් නෙම්මි හුණන් හෙදුන් දීගෙන නෙරෙන් ඊදු නමාදේ ખુතුබා අඩව මට්ටක ඊදු නමාදේ ખુතුබා අඩව මට්ටක අංහෙනුන් වෙස් වර ෆෝරි දෙවැ වේ බහර අද හයදුවේ රංගිනු මිස් නිකුණාර දෙන්න විකහු මිස්කිතුන් දුර්ගති බෑරේ හුතුබා අඩවා හුතුබා අඩවා ඒ දුවාග ඒකේ බාදේ දුවායි ඉජිතිමායි දුවායි ගන්නානේ හුතුබාගේ දුවාග බෑරු මට්ටක දැන් ඊදු දුවහුග ෆිතුරු ඊදු දුවහුග එච්ච කෙම් කෙම් ඊදු නමාදුගේ කුරින් එච්ච නොකෙම් රංගලී හැම කෙනි කඳුරු කොළ සියව ඊදු නමාදුගේ ෆහුන් කාන් ඊදු නමාදගේ ෆහුන් ගොස් කානි ඊදු නමාද දාන රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම හිප්පේ හැම කෙනෙක් අදුරු කොළේ සුන්නතේ ඊදු නමාද දීම කරුන් ඔනහිරික කදුරු කෙම් ඔනහිරික කදුරු කෑස් එහෙන් එච්චෙන් නොක ඊදු නමාද දාන් දෙන් ඊදු නමාද කොග්ගෙන් ඇස්කා දෙන් ඊදු නමාද දා මගුනුන් එහෙන් මගකුන් එඹුරි අන්නංචේ එංගේ ජරසූලුල්ලාහ සමේ ගොතන් හදීස් උල් කුරබ්බාහ වනි තියබෑ මිහුන් දා මගුනුන් එහෙන් මගකුන් අන්නාරේ මගු බදල් කොල්ලාරේ ඊදු නමාද දා මගකුන්නුන් අන්නානි මගු බදල් කොල්ලන් ජේන ඒක හිකුමතේ ගොතුක දෙන්නේ හිකුමතේ සීදා සොරියක බයන් වාක ඉල්මෙරින් බයන් කරවවා ඒ බහරි එයි එන සියවලු ගිනවානේ ගින බයකු හෙකිදි ගින තන් එන හෙකිදේන ගියාමෙත් වහු එයි අලා සියවලු තන් හෙකිදේන ගියාමෙත් වහු එන ඒ ඊමාංකම එහෙම ඒ සියවලු තක් ගින කරුම රෙමිස් කිත සියවලු ගින කරුම කී සවා බොරුකම කොම්මියකස් මග බදල් කොල්ලුන් ඒ සුන්නතේ මේ වාගේ ගලවන්න මන්න ආකන්තත්ත මිරියත්තාවස් මේ ඊදෝ අලවන්න එගෙන්ජේ කන්තත්ත මිරි ආකන්තත්ත කොම්මෙ කමවස් එගුණීම එගේනි එගෙන් මසක් එක් කුරීම හොදම් මසෙක් කුරීම හුරි හැබේ හුනස් එගේන ඒ ෆුරතම ෆහර් එගුම් වානි ආකමක දෙන්නවන ආකමක එහෙන්තවානි පුරතම පහර කොම්මෙ කමෙස් එඟුම්වානි ආ කමක කොම්මෙකස් මී ඊදුවක සුන්නෙක් අන්තත්ත දැන් උපාපාල කුරු මිසයක හරාන්නු කන්තත්ත කුර විදාන ඊදුවහුව එක කොනයක තහුණියා කියුමා අහුන්නා බද්දලු කොසලාංගලං කුරුමා හදියා බජියා එක කොනයක ගෙරුමා නිකහකන්තත්ත වාහකකි මී සුන්නෙක් අන්තත්ත සුන්නෙක් කන්තත්ත මී ඊදුවක උපාපාල කුරු ලබ්වා පොති උපාපාල කුරු කමකු හරාන් කන්තත්ත කොග්ගෙන්නුවාන දීනු කර හරාන් කරවැහ මනා කරවැහ පරිකන්ත තක් පොග්ගෙන් නොවන ඊර් දුවාකු ඒ මිසාරක මියුසික් ෂෝ එච්චි වේවුමා ෆැෂන් ෂෝ එච්චි වේවුමා ආ ඒ බේකාර කන්තතයි ඒ මිහුනුලි වසන්නකා කන්තත ඒ උපා කරුමෙන් නුන් ඒ මිහුනක් ගෙල්ලු දින මිහු රීති හේතුන් ලෑන් ඊර් දුවන වෙලෙ කුල ජෙහිම කිනවාන සෙන් ජෙහිම කිනවාන ඒ ඊර් දුවකු උපාරකන් නත්තාලනි කොම්මක හද්දු පාන්නේ මොකම කුම්තාන එවස් කමෙන් හද්දු පාන නෙමෙයි කම කුණ දාන ඊද දුවා කියේ මුස්ලිමුන් නම් උපා කරොම් අල්ලාහ් ලබ්වාෆා වයි දුවහෙන් එයි හයිගතුක මුස්ලිමුන්ගේ ඊද කි එයි උපා කරන් හයිගතුගේ උපා තන ලගුණ කුරන් දිහෙන දිනුගේ උසූල් තහුගේ දායිරාගේ තෙරේ එක දිනුගේ දායිරාගේ තෙරේ එක ඒගෙන් බේරවගෙන නවා එවස් මියාකු දාරින් ලිබුනි ම කොකුලුකති ලියකස් මස්සනේ කමකේති අකීකාය කරනවා මෑර මොන්නනේ හයිබ්වන දුවහු අගීක කතිනා අයිය අගීගාය කීයේ ෆිරහින් කුජ්ජන්නම ඒ කුජ්ජාගේ ෆරාතුන් දෙබකරි අහින් කුජ්ජන්නම එබ්බකරි ඒ අකීකාය කී නේද ආ කුකුළු අකීගාය කරනවා නම් දැන් ඒ නමසක බකට්ටෙන් එනන් නුලිබුනිම කුකුලක් කතිලා මිස්තකුන්න එනක් ගායත්‍රි මාගේ මන නොත ෆකීරුන්න ඒ ඒති ගමහරු ගන්නනේ කතිලා වුණ කුකුළු ආ දැන් කොම්මයක අනේ ඒ කොම්මයක අකීගාය වානි මේ බකරි එහෙම මේ හදිස් ගන්න වර සුන් වර වර්ගද සුනතෙන් ඇයි ඉල්මෙරින් විදාල වනි මීහෙක්ගේ අතුක කුල දානකම් හුරි මීහා අගිය ගතිලුම් වාජිබේ එන ඒ මිකාලා බයින් හදිස් තක බල්ලා රසූල් මහදිස් කරවහන් කුල්ලු ගුලාමින් මර්හූනුම් බි අකීකතිහි කොම්ම විහාගෙන් දුනියන් අන්න කුජ්ජස් වනි රහොනෙක්ගේ ගතුගේ එනක අකීකාය එකු අකීකා එක් වාගේ කි අකීකා දිනීමයි සලාම විමාන රහුණෙක්ගේ ගොතු ගේවන්නේ දරිපුළු අකීකාය අකීකාය බඳේ ඉපමියොත් අකීකා දිනීම ඒ රහුණු සලාම අනේ කියන්නේ රහුණෙක්ගේ ගොතු ගේවන්නේ අදුහායිදු වාගේ බාබ්බදෙන් අදුහායිදු එයි එහෙන් කර උදුහියා එක් කියන උදුහියා උදුහියා කියස් බකරි කතිලුම් බකරි ගෙරි ජමලු එයි උදුහියා ෆුදේනි බකරි ගෙරි ජමලු කුකුලෙන් නේ යකුවස් දැන් ඒ බබාව ඒ උදුහියෙන් ෆිතුරීද කුණෙන් උදුහියා එක්කතිලාක ෆිතුරීද කුණේ ෆිතුරීද කුණෙන් දැන් ඒ මියෝගේ එක මිසාරකම් මීරු කෙවුමක් කක්කාලෙ මකුණේ මස්සලේ කුකුල කුකුල කතිලෙන් කක්කාලෙස් මස්සලේ නැයි ෆාතිහායි අනු කමේ ගොත කතා කරේනි ෆාතිහා ඒ ගොත කවස්සේ බිදුවේ එතන ගොස් ගන්නවා මීහුන් කිතම් රුල මීහුන් රුස්සා කරන අල්ලාහ් රුස්සන් ජෙනවසයි කරන අල්ලාහ් රුස්සීම මීස්තකම අල්ලාහ් රුස්සවා නේ නගේ මච්චා මීස්තකම් රුස්සන් උලේ මීහා මීස්තකම නුරුහේන නම් බාටාති ඒ තෞෆීකෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා මීස්තකම්ගේ ඉත්තකල්ලව්වා තෞෆීකෙන් ඒ මීහා මීස්තකම් රුස්සන් මසයි කොෆියා අල්ලාහ් වසේන දෙක නුරුස්සවාන අදි එහෙම මීහුන් වසේන නුරුහෙන් පරාන මීහා බලන් ජෙන මීහුන් කිතම්මේ බොඩකන් එන නුරුහුනකම් ගස් අල්ලාහ් රුස්සේත මිස්තකුන් රුස්සාස් අල්ලාහ් රුසීම අල්ලාහ් මිස්තකුන් එන මච රුස්සාද වන් ඒ අල්ලාහ් ඉංගිලි ෆුළු තහුග දෙමෙතුග වනි හුරිහා ඉන්සානුන්ගේ හිත්ත ඉන්න කුලූබල් ඉබාද රසූලුල්ලාහ් ඉන්න කුලූබල් ඉබාද බයින උස්බයින් මින් අසාබිර් රහ්මාන් යුකල්ලිබු කයිෆ යෂා හුරිහා ඉන්සානුන්ගේ අලතහුන්ගේ හිත්ත වනි අල්ලාහ්ගේ දෙඉංගිලි ෆුළු තහ ඉංගිලි ෆුළු තහුග තෙරෙන් දෙඉංගිලි ෆුළුග දෙමෙතුග අල්ලාහ් ඒති බේනුන් ගොතකන් අඹරාලවයි එම අල්ලාහ් රුස්සමසයි කරාමි මිස්තකම් බොඩායේ බුනා බුනේ පානේ තිය දීන් දන්නමියා බිදුවේ ගෙතරන් ඉඟිහුර ගොස් ගන්නවාන ෆාෆේ බොඩ බලු ගාලා ගන්නවා සොලෝයි ෆාතිහා කියුන් ඊ දුව හොයේ හැම පුරාසි කන්තත්තන් එයි ඒගේ මච්චන් අල්ලාහ් අසාබු දෙවාන යකුන් සවාබෙන් නුලිබේනේ ඒගේ මච්චා එයි මිහුන් කාන් ගන්නන් ඒ කී කුරන් ආම මිහක දාවවත් දිනීම ෆකීරුන දාවවත් දී ඒති කොළ එනක් කාන් දිනීම නිමුනි නුවත ගායත්‍රිමාගේ මිහුණක් ගැන සේති බාබ්වල කෙවුමේ ඒකත් සලවාත කියාගෙන සලවාත කී හඳාම් බහට්ට අදිස් අලගොණමෙන්ගේ බේපුණුන් හඳාම් බහට්ට සලවාත කී අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහා එම්මගේ මච්ච ෆර්ද් කරවවා ෆවයිච්ච e salawata ki Allah subhanahu wa ta'ala mi ay mi bawa lavan ki ti Qur'anu ga inna Allah wa malaikatahu yusalluna 'alan nabiy ya ayyuhalladhina amanu sallu 'alayhi wa sallimu taslima hamakaru malaike bekanu Allah malaike bekanu ekalanga rasula ga macha salawat lavay e imam ve jimis takuna ti ba mi sakale imam macha salawat lavay salam qurashe den ashabe kanu vidalwani Allah ga rasula e aharmena salam quran inge kale ga fana assalamu alaikum nakiyan ekam ko salawat kiyane goten nege kinen ge den salawat kan Allah ibn arm ko amur quran va fe Then Allah Rasulullah hadith qulu tibahum bunahum fadain Allahumma salli ala Muhammadin wa ala ali Muhammadin kama sallaita ala Ibrahim wa ala ali Ibrahim innaka Hamidum Majid Allahumma barik ala Muhammadin wa ala ali Muhammadin kama barakta ala Ibrahim wa ala ali Ibrahim innaka Hamidum Majid mihim bidarwash mihim bunar yoti angawada wa hakinji he salawai dem misalakan asa harmige tabba war wetchi takan yam massuni koggen aharman amilla faratun dini kame kurawena to timage amilla faratun ei khanda eligen haran kame dinan uni uturu kurumuge baren evves insanak allah devva fenne shariyen shariyatuge veri farataki allah subhanahu wa taala e shariye furi hame kodde vi rasulakum edever kurumbay ede faratan hame kane hakguli bigen mani evves insanaka e hakguli bigen nove dinan etche ituru koffi miha ena rasulullah sallallahu alaihi wasallam rasul kama khiyana itrivi kama ena dawwa ko ei ena ibunani rasulullah sallam ekkore din furi hama en nokod devvae timannang ibane adi etchen itur kollumuge furusatu eta dawwa kore allahuge ayata ena khilaf wi kit gonu allah e wahi koron el yawma akmaltu lakum dinakum wa atmamtu alaikum ni'mati wa raditu lakum al islam dina miyadu timan allah hajjatul wadaa go khutub arfa'i do ekalange wahi korbani timan allah tiyaba mihun go maccham mi din furi hama kod devva fi me den e dinu unikama mi ko dawwa ko fiya etchen unikama dawwa ko fiya uniko fiya e dinun etchen minwaren uniko fiya ena midina faado kiyasi ena midina faado kiya midim ena ya nugule kamang ena ida wa kuri ehme akom me kismi dekanta ke saran dekanta ta eggoda ka evves insana ka midina uni tur kurum ga huddali bi genne nu midina ki furiha madine hajjatul wadaa ga dohro allah subhanahu wa taala ani midim furiha ma ko devva fa midina ngecche ki tur kurum ga fursat evves adi uni kurum ga fursat evves evves insana ka libi genne nu solwa fatiha maulud kiya mi hum kar bune bale kalem kon dalil ek ma chakura kamenge dalil ifanga dalil nege evves me ka dalil dakka kan nege ne kan qurami hunna kam mi hun qurati ya qurafa itahu ga baer wege e dini kan tatahu ga namuge kan tatte qurani rasulullah sallallahu alaihi wasallam qurani man amila amalan laysa alaihi amruna fa huwa raddun mi dinu ga timan kale ga fanun qurawwa a kame koffi mi ha giamet do ye kan tayna ge bole jene ehme ga mane ki dini namuge ne qurani ege badaluga enaka sawablu modaluga azablu ben umurge fan edduha kurahibe kari wadaga nam kiiti kurawani tarige tibbe sahabi danoni kiwe he kari fan kiiti kurawani denne wi rahibu miha ehre alukan kura waru feni fa kulliya katiman kali fan allahuge mi ayin handam wi amilatun nasiba tasla naran hamia duniyege waru bali wanden alukan ko kurimiha waru bali wanden ena kuri alukan ekam kiyam thogos fu man narakaya evro bodu abajje rekwe ei kiivegen ena yalukan ta kuri kihine sunnata khilafa rasulullah sam dekki go ta khilafa ei gotan algon menteren gina mi hom mi qurani amalu ta mi qurani timage nafsa fenna gotan nuata kaaba fa indakka fa gota gurwana sunnatun dalil hoda ka masakka ten kure ekak wes den nikan tibe fun visna balla ei amalen allah qabul qurwana to tin sharta ek amal ta allah mi qabul qurwana ek ten islam kama ikhlas tari kama rasulullah sam dekki gotan ekan kurma ehnun allah ga bolen ko min emme sharten uni yes allah ga bolen ko rabbani wa male ehm evs be flakun ballave qurana sunnatu ga mikan oti ki hinetto bala dini gotum mikan tan aso oti ki hinetto bala amma timaya fenunu gota namaz wes samami kollani a bay mi ho zinet ter kollan eba fenunu gota kollani sare ka bay be hunan hiwana komme far ki hinetti man ayna ga komme rakwa ta erunne molo vela anama molo kollan quality rangalo kollan hemi ho namazu ga koi farak ain mina gani e oiggotennu oti hatar tanek gain naga hatar tanuga jigeni ain nagang ena rafule den kuran jigen hatar tanek ga ena kom meragwata ko ena gamille nafsat keni gen naga fiya gos e gotta tima ehen noni kopi kollage mi kollane kom ka fain kuri gotta ena ge eduru miha dekki gotta kom meka din hodan kom meka masai kuran jigeni wajiben ei mi dina ki kudinne 23 ahar duahuge ilmu 23 ahar duahuge ilmu දීනකි අලගොන මිතිවි හැම කොපි කොල්ලන කාර්මික තුම් වාර්තකොල්ලි ගොත මිතිවි එබ්බෙ සෙච්ච ඔලොම් ෆිලම මසයි කුරිතෝ මීග මි දීනුග තම මුරියාබෙ ෆොනස් ගන් ඩොක්ටර් එකන් කියවෙන කියා දුවා කොහෙද කුරංග බජිහෙ ඉංජිනේරින් කියවෙන කියා දුවා කොහෙද කුරං ජී ඒගේ තෙරේක අම දීන් කියස් කියවන් ජීහෙන දුවස්ත ගන්න හේද කුරං අදි මාගින දුවස්ත දීන් දීන ඉල්මු හොද මසයි කුරං ජී ඒ දීන ඉල්ම කි හුස්මාන එච්චෙන්නු මුස්වාන එච්චෙන් නෝ දිනල් වකේ මි ගුරුවන් අල්ලාහ් බාලවැහ මෙති හුරිහා සමානක පිටවාන ගත හුරිහා සමානක මිහිගා අලම් මිනිකුන්න හුරිහා මස්සරතකේ මි ගුරුවාන් අල්ලු පුරේන එයි අල්ලාහ් මි ගුරුවන් බාල මි සමාන් තම් හෙද්දෙවි ෆරායි ගුරුවන් බාවා දෙවි ෆහුම් වානිහා කම දිනවඩිකම් වා ෆරායි මි ගුරුවන් බාවා දෙවි එමෙ අල්ලාහ් සුබ්හානහු තාලා දිනවඩි මන හුරිහා කම එහෙන් විම අලගොන මෙ මි දීන් හොද මසකේ කුරන් වී මසක්කෙක් කුරීම එම්මේ කුඩ කුඩ වගුතු කුල කු මෙහෙන් තිබෙගෙන් දීනෙන් නේගෙන අලගොන මිහි කුනේ වාර්ත කුරා එච්චකේ මිදීනකි දිවිහි රාජ්‍යං උපම් වෙච්චියා ඒ මුස්ලිම් සතේක පසෙන්ට එදෙන් ඉතුරු කමෙබ්ස් කුරා ගන්නු ජීහෙ අලගොන මෙන්න හීවා කහල වාකි ඉස්ලාම් දින් අන්නාන අලගොන මෙන් ෆහතු මෙහෙන් එලිගනෙක නක්ටෙන්නුල කොම්මෙ තනක වනස් කිතෙන් පොඩ ෆාෆේ කුරේ නක්ටෙන්නුල ඒකම කුයා ඛිලාසන් අස්ලෝති අස්ලෝ මෙදීන අලගොන මං ඉස්ලාම් දින් ෆාතුන් දුවන් ජීහෙනි කුඩ කුඩ කොම් මෙහෙම් කති වෙලියක සේකෙන් එබ නට්ටාල හගීගතුව ඒකම අලගොන මෙහි කුර නඩගොන ම ෆාතුන් ඉස්ලාම් දින් එබ ඇතේ වයින් කොම් මෙතනකන් එබ වදේ එහෙම ඒ ගෝස් ඒගොතක විශ්නාගෙන නවන අලගොන වෙන ඒගේ හයිගෙන් එගෙන් ජීහෙන හගීගතුව ගුරවානා සුන්න මී ඉස්ලාම් දින් කදි අස්ලකි මීගෙන් ඉස්ලාම් දින් මස්තරතන් ඔලොම් ෆිලානි දැන් නේගේ මිහුණා ඔයකතකේ නේගේ මිහුණා සුවාල කුරු ගුරාන සුන්නතුගේ ඉල්මු හාසිල කොග්ගෙන් තිබි මිහුණා ජීහනි සුවාල කුරා ගුරාන කි කොන් එච්චක්කම් වෙස් නේ ගුරානුගේ ආයත්තුගේ මාන නේගේ සුන්නත කි කොන් එච්චක්කම් වෙස් නේගේ මිහුන් එනවන ඉල්මු වෙරින්නක එනවන ඉල්මු වෙරින්නක ඒ විස් බයික ඉල්මු වෙරින් කමක බලා ඉල්මු වෙරින් කමක බලා සි මීහා කියති මා බොඩු ජාහිල ඒ මිහුන් ඉල්මු වෙරින් කමක බලා සියා සුන්නෙන් නේගේ මිහුන් සුන්නයි එත පොතෙන් මෙහෙරි සුන්නතුගේ ලියවිපා ඒ ෆොයිත දෙනගනගෙන් තිවි මිහුන් වන ඉල්මු වෙරින්න අල්ලාහ් ඉල්මු වෙරින් ගතුක හිමනුම් වෑ පොරි ගුරාන සුන්නතුගේ ඉල්මු කියවෑගෙන් තිවි මිහුන් ඉල්මු වෙරින් ගතුක අල්ලාහ් හිමනුම් වෑ පොරි එහෙම අලගොන වෙස් බලෙන් කියන අල්ලාහ් ඒ ඉල්මු වෙරින් කමක හොෂාල වෑ තිවි මිහුන් ඉල්මු වෙරින් ගතුක ඒ බුනදෙන් එගේ වර්ග මිහුන් බුන දේර දලීල වෙස් බයන් කුරෙන් කියන දලීල ගුරාන සුන්නතුගේ මච්ච ඉස්ලාම් දීන් බිනාවෙක මිවනි සුබ්හානක අල්ලාහුම බිහම්දික අෂහදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වතුබ් ඉලෛක සල්ලල්ලාහු අලයිහි වසල්ලම وبارك على عبده ورسوله محمد وعلى آله وصحبه أجمعين وآخر دعوانا الحمد لله رب العالمين.